සම්පෝරේතා පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං යේනේව ලන්ද අරහං අරහෝතිනාමං වන්දාමි බුද්ද මමලං හදයේ ඨපෙත්වා. නමස්කාරය කියන්න පංචශීලය සමාදන් වන්නට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံတိ ဓမ္မံ சரணံ ဂစ္ဆာမိ ဒုတိယံတိ சங்கံ சரணံ ဂစ္ဆာမိ တတိယံတိ ဘုဒ္ဓံ சரணံ ဂစ္ဆာမိ සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ශාන්නානකර මහත්මාගේත්, ඒ වගේම නිරෝෂිනෝනා මහත්මියගේත් මේ අලුත් නිවසේ සිද්ධ කෙරෙන ප්‍රථම පින්කම විදියට අද දින මේ අලුතෙන් ඉදිකලා වූ බුද්ධ මන්දිරයේ මත ඉඳගෙන ඥාති මිත්‍රාදීන් කවුරුත් ඒකනාසී වෙලා මේ නිවස අද පන්සලක් බවට පත් කරගෙන නොඑක ආකාරයේ පින්කම් කරන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පවත්වලා ධර්මය ශ්‍රවණය කරලා මහා සංඝරත්නයට උපස්ථාන සිදු කරලා ඔබේ නිවසට වටිනාකමක් ලබා දෙන අවස්ථාව, ඔබේ ජීවිතයට පුණ්‍ය නිධානයක් තැන්පත් කරගන්න අවස්ථාවක් කියලා හුඟාක්ම සතුටට පත් වෙන්න. ඉතින් අප මැනවින් දන්නවා ශාන් මහත්මාත් නිරුෂිනෝනත් දීර්ඝ කාලයක් තිස්සේ දාන ආදී පින් දහම් සිදු කළා. ඒ වගේම තමන්ගේ ආදරණීය අම්මට තාත්තට හොඳට තමන්ගේ දෑතින්ම සැලකුවා. ඥාති මිත්‍රාදීන් වෙනුවෙන් මැනවින් යුතුයකම් සිදු කළා. ස්වාමින් වහන්සේ වෙනුවෙන් සංඝපස්ථාන සිදු කළා. ඉතින් මේ සිදු කරගත් ආ වූ පින්කම්වල සාන්දෘෂ්ටික වශයෙන් දිට ධම්ම වේදනීය වශයෙන් ලැබෙන ආනිසංසයක් විදිහට තමයි අපි දකින්නේ. මේ වගේ ප්‍රදේශයකට ඇවිල්ලා ඉතාම කෙටි කලක් තුළ මේ ලස්සන නිවසක් ලබාගෙන රැකිරක්ෂා ආදියත් ලබාගෙන ඉතාම සතුටෙන් මේ කාලය ගත කරන අවස්ථාවේදී මේ නිවසටත් මේ නිවසේ වාසය කරන ඔබ දෙපළටත් පින්වන්ත දරුවන්ටත් ඥාති මිත්‍රාදීන් හැම දෙනාටම ආශිර්වාද සඳහායි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් ශාන් මහත්මාත් නිරුෂිනෝනත් ධර්මයේ හුඟක් අහපු දෙන්නේ ඒ ධර්මයෙන් තමන්ගේ ජීවිත ආලෝකවත් කරගන්න ගන්න එයාට ලොකු කරුණාවක් ලොකු මෛත්‍රියක් ඇති වුණා. එයාගේ ඥාති මිත්‍රාදීන්ටත් මේ ධහම දෙන්න ඕන කියලා. ඒ ධහමෙන් අනිත්‍යගේ ජීවිතවලට ආලෝකයක් සලසා ගන්න ඕන කියන බලවත් මෛත්‍රියෙන් කරුණාවෙන් තමයි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් මේ නිවසට ආශිර්වාද කරන්න විතරක් නෙවෙයි මේ පින්කමේ ප්‍රධානතම අරමුණ උනේ විශේෂයෙන්ම තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට පුංචි අමලාට ලොකු අමලාට මාමලාට තමන්ගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට මේ හැමදෙනාටම ධර්මයේ ආශිර්වාදය ලබා දෙන්නටයි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් ඒ සඳහා ප්‍රථමයෙන්ම මේ ඉදිකලා වූ බුද්ධ මන්දිරය තුල තැන්පත් කළ තියෙන මල් පහන් සුවඳ දුන් ගිලන් ප්‍රසාදයෙන් යුත් මේ සීල පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ උදෙසා අපි පූජා කරන්න බලාපොරොත්තු වන්නේ. මේ පින්කම තුලින් ජනිත කරගන්නා වූ පුණ්‍ය ඵලය මේ හැමදෙනාගේම මෙලොව පරලොව ජීවිතයේහි යහපත සඳහා හේතු වේවා. මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස හේතු වේවා. පින් කැමැති දෙවියන්ට පුණ්‍යානුමෝදනා පිණිස වේවා. මේ නිවසට අරගෙන සියන සීක්ඛිලයා ශිෂ්‍යම් දෙවි කෙනෙක් ඉනවා නම් ඒ දෙවියන්ට මේ පින අනුමෝදන් වීම පිණිසත් හේතු වේවා. ඒ වගේම මේ නිවස ඉදිකරන්නට උදව්පකාර කළ වෙහෙස මාංශිල වැඩ කළ විශේෂයෙන් මේ බුද්ධ මන්දිරය මේ වගේ ලස්සනට ඉදිකරන්නට උදව්පකාර කළ හැම දෙනාටම මේ පින්කම පුණ්‍යානුමෝදනා පිණිස වේවා. දීර්ඝායු සම්පත්තිය පිණිස වේවා. සුගති සම්පත්තිය පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව ප්‍රථමයෙන්ම අපි මේ සෝදානම් කරපු පූජා ද්‍රව්‍ය බුදුරජාණන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාවක් වශයෙන් පූජා කරමු. සාදු සාදු සාදු. සංසාර සාරෝග විනීතනි සං සන්නේත සාතම් සුචේසාරදේසම් සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ බෙසාසම් සංසාභිගං කේවලමෝහනාසම් සන්නාහ කන්මාර රණේ විසේස් සංසේවිතං දාසි මුදාරහාසම් සංහාර ධම්මං පනමේ සදාසම් සන්දාස ගන්නාසිත පාපනාසම් සන්නාපදන්සින් අතගෝර පාසම් සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේ රසාසං නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡා සක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පන්සේකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම් විඤ්ඤෝහෙති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙන් ලෝකං සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බඨානේ සුපතිට්ඨිතං සාරේරික ධාතු මහාබෝධි බුන්දරූපං සකලං ඝනසාරං පදින්තේන දීපේන සමදං සින තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දෝපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජාභාජන වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනි සිරේ පාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ච හෝතු මොක්ඛං පුප්පං මිලායාති යතායිදං කායෝ තතායාති විනාස භාවන් අදේවාසේ තුනෝ බන්තේ පානියං උපනාමිතං අනුකම්පන්නුපාද පතිගන්හාතු මුන්තම අදේවාසේ තුනෝ බන්තේ ගිලාන පංචයන් නිමං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාලස් සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, අප දැන් ටික වේලාවක් බුදුගුණ භාවනා වඩන්ටයි සූදානම් වන්නේ. මේ පින්තුනි මහ ශ්‍රද්ධාවෙන් මේ මල් පහන් ආදිය පූජා කළේ අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරගෙන. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයේ පහළ වෙච්ච මෛත්‍රියෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් තමන්ගේ ඥානය, බුද්ධිය, සිත ඉහළටම දියුණු කරගත්තු උත්තමයන් වහන්සේ. ඉතින් උන්වහන්සේ සතුව තිමිච්ච ගුණ සමුදාය එවැනිම බුදුරජාණන් වහන්සේ කෙනෙකුට මුළු කල්පයක් තුළ හෝ දේශනා කොට අවසන් කරන්න බැරි දේශනාවක් විදියටයි ධර්මයේ සඳහන් වන්නේ. ඉතින් එවැනි උත්තම ගුණ සමුදායකින් හෙබි මේ උත්තම මනුස්ස රත්නය වෙනුවෙන් ඔබ මේ පූජා කළ මල් පහන් ආදී මේ පූජාවන් ඔබේ ජීවිතයේ සුවපත් භාවය සඳහා, සිතේ දියුණුව සඳහා, සසර ජීවිතයේ යහපත සඳහා අනිවාර්යයෙන්ම හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යම්කිසි කෙනෙක් සද්ධා මාත්‍රයක් හරි ඇති කර ගන්නවා නම් ඒ තැනැත්තාට ඒක සුගතිගාමී වෙන්නටත් හේතුවක් බව ධර්මයේ සඳහන් වෙනවා. පිනතුන් දන්නවා මට්ට කුණ්ඩලී කියන තරුණයා ජීවිතයේ අවසාන මොහොතේ කළ එකම පින්කම තමයි බුදුරජාණන් වහන්සේගේ ඡායාවයි බුදුරුව දැකීම. ඒ වගේම චත්තමානවක කුමාරයා බුදුගුණ සඳහන් ගාථා සඳහන් කරමින් යන වෙලාවේදී ජීවිතේ නැති වුණා. ඉතින් මෙවැනි අය ඒ අවසාන මොහොතේ බුදුහාඳුර කෙරෙහි ප්‍රසාදය ඇති කරගෙන සුගතිගාමී වෙලා අදත් ඒ අය දිවි ලෝකවල සැප විඳින ආකාරය ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් අපත් දන්නවා අපේ ජීවිතයේට ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි මලක් පහනක්, පැන් වේදුරක් පූජා කරනවා නම් ඒ සුළු දෙයින් හෝ අපට ලැබෙන ආනිසංස සුවිශාලයි. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරනවා නම් ඒක අර බුද්ධ පූජාවටත් වඩා ඉහළ පින්කමක් බවට පත් වෙනවා. ඒක බුද්ධානුස්සති භාවනාවක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ තුල පැවති සියලුම ඒ ගුණ සමුදාය ගුණ නමයකට අරහං ආදී පාඨයෙන් සඳහන් වෙනවා. අරහං ආදී ගුණයන්ගෙන් යුක්තේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ එකිනෙක සිහිපත් කිරීම බුද්ධානුස්සති භාවනාවක් විදිහට ධර්මයේ සඳහන් කරනවා. ඉතින් ඒ බුද්ධානුස්සති භාවනා වැඩිම එක අතකින් අපේ හිතේ තියෙන කෙලෙස් දුරු කරගන්නටත්, හිතේ කුසලයේ දිනු කරගන්නටත්, මානසික සුවය දිනු කරගන්නටත්, ඒ දිනු කරගන්නා වූ මානසික සුවය අපේ ජීවිතයේ කායික මානසික සුවපත් භාවය සඳහා අපට ඒකාන්තයෙන්ම හේතු වෙනවා. ඒ ඇති කරගන්නා වූ පින්සිතිවිලි අපට මියගිය ඥාතීන්ට අනුමෝදන් කරවීමෙන් ඒ මියගිය ඥාතීනොත්, දෙවියනොත් සුවපත් කරන්ටත් අපට අවස්ථාව ලැබෙනවා. එනිසා අපි දැන් ටික වේලාවක් බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී උතුම් බුදුගුණ සිහිපත් කරමින් බුද්ධානුස්සති භාවනා වඩන්නටයි සූදානම් වන්නේ. ඉතින් පින්නතුන් බොහොම පහසු විදියට වාඩි වෙලා අපි විනාඩි කිහිපයක් බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී උතුම් බුදුගුණ සිහිපත් කරමින් බුද්ධානුස්සති භාවනාව සිදු කරමු. ශරීරය සැහැල්ලුව තියාගෙන ඔබේ ශරීරය ඍජුව තබාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන නෙත් දෙක අඩවන් කරගෙන අප දැන් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ සිහිපත් කරන්නටයි සූදානම් වන්නේ. ඔබ ජීවිත කාලයේ දැකපු ඉතාම ප්‍රසන්න බුද්ධ ප්‍රතිමාවක්, බුද්ධ රූපයක් සිහිපත් කරගන්න. ඒ බුදුරජාණන් වහන්සේ දඹදිව බුද්ධ ගයාවෙහි ජයශ්‍රී මහා බෝධි මූලයේහි වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගෙන උන්වහන්සේ තුල පැවතිය උතුම් සම්බුදු ගුණ අපි එකිනෙක සිහිපත් කරන අවස්ථාව. ඔබේ සිත හොඳට එක අරමුණක තියාගන්න, හිත නාසය ආශ්‍රිතව තියාගන්න. වර්තමානයේ තුල තමන්ගේ සිත නාසය ආශ්‍රිතව තියාගනිමින් අපි දැන් එකිනෙක බුදු ගුණ සිහිපත් කරලා ඒ බුදු ගුණ බලයෙන් ලෝව ඇසි සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා අපි මෙත් සිටිවිල්ලත් භාවිත කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුකේ තන්තා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුර වෙලා ලෝකයාගේ අපමණ පුද සැලකිලි වලට යුක්ත වුණා. රහසින්වත් කිසිදු අකුසලයක් සිදු නොකර බුදුරජාණන් වහන්සේ අරහං කියන බුදුගුණෙන් යුක්තයි. මේ අරහං බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත්වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුඛේ තන්තා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේම ඥාණයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. සියනුවනින්ම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් නිසා උන්වහන්සේට අපි සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඒ සම්මා සම්බුද්ධ බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුඛේ තන්තා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානය ආදී අෂ්ටවිද්‍යාවන්ගෙන්ද සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී උතුම් චරණ ධර්මයන්ගෙන්ද යුක්ත වුණා. විද්‍යා හා චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේට අපි විද්‍යාචරණ සම්පන්න කියලා කියනවා. මේ විද්‍යාචරණ සම්පන්න බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඊටාම සංවර සීලේ ගමනින් යුක්ත උත්තමෙක් වුණා. ප්‍රිය වචන කතා කරන උතුම් ශාස්ත්‍රවරයෙක් වුණා. මේ නිසා උන්වහන්සේට අපි සුගත කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ තුල පැවති සුගත සම්බුදු ගුණ තේජසින් ලෝවැස්සේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතු ලෝකවිදෝ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාමලෝක, රූපලෝක, අරූපලෝක කියන මේ තුන් ලෝකය, එහෙමත් නැත්නම් සංස්කාරලෝක, සත්වලෝක, අවකාශලෝක කියන මේ තුන් ලෝකය ඊටාම මනවින් අවබෝධ කරගත්තා. මේ තුන් ලෝකයේ මනවින් පසක් කළ බුදුරජාණන් වහන්සේට අපි ලෝකවිදූ කියලා කියනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ලෝකවිදූ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතු අනුන්තර පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව සිටි සැනපරුස පුද්ගලයන් උන්වහන්සේ තුල පැවති මෛත්‍රී දිය දහරෙන් ප්‍රඥා නැමැති ආයුධයෙන් සංවර සීලීව දමනය කළා. සැඩපරුස පුද්ගලයන් දමනය කිරීම නම් වූ මේ ගුණයට අපි කියනවා අනුත්තර පුරිස ධම්ම සාරතිහි කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්ම සාරතිහි සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සීලු සත්‍යෝ සුවපත්වෙත්වා සුවපත්වෙත්වා සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා භගවතු සන්තාදේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ට උතුම් ශාස්ත්‍රවරයන් වුණා. ඒ හැම දෙනාටම උන්වහන්සේ අනුශාසනා කළා. දෙවියන්ට සහ මිනිසුන්ට උතුම් ශාස්ත්‍රවරයා වූ බුදුරජාණන් වහන්සේට අපි සත්තා දේව මනුස්සානං කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ තුල පැවති සත්තා දේව මනුස්සානං සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සීලු සත්‍යෝ සුවපත්වෙත්වා සුවපත්වෙත්වා සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා භගවතු බුද්ද බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ලෝකයාගේත් අවබෝධය සඳහා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකයාට දේශනා කළා. ලෝකයාගේ අවබෝධය සඳහා ධර්ම දේශනා කළ බුදුරජාණන් වහන්සේට අපි බුද්ධ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ තුල පැවති මේ උතුම් බුදු ගුණේ ආනිසංසයෙන් බුද්ධ කියන බුදු ගුණෙහි අනුහසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත්වෙත්වා සුවපත්වෙත්වා සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා භගවතු භගවා බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙලව පහළ වූ භාග්‍ය සම්පන්නම පින්වන්ත උත්තමයන් වහන්සේ වුණා. උන්වහන්සේ රාග ద్వේෂ මෝහ දුරු කළ උත්තමයන් වහන්සේ වුණා. රාග ආදී කෙලෙස් දහම් දුරු කළ අතිශය පුණ්‍යවන්ත වූ බුදුරජාණන් වහන්සේට අපි භගවා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ තුල පැවති භගවා සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සීලු සත්‍යෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. නෙතට ඇති සැපය බුදු හිමි දැකීමය, ගසට ඇති සැපය බුදුරුව වැඳීමය, සිතට ඇති සැපය බුදු ගුණ සිතීමය, මෙමට ඇති සැපය සසරින් මිදීමය, පින්නතුනේ. අප මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී උතුම් සම්බුදු ගුණ සිහිපත් කළ අවස්ථාව, උන්වහන්සේ කෙරෙහි සැදැහැසිත ඇතිව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් මෙනෙහි කරලා අපේ ජීවිතයට ධර්මයේ අර්ථය එකතු කරගන්නට බලාපොරොත්තු වන අවස්ථාව. එනිසා පින්නතුන්, මෙතැන් පටන් සිදු කරන ධර්ම දේශනාවටත් ඉතාම අවධානයෙන් අහුම්කන් දෙනවා ඇතැයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්නතුන්ට ධර්මයේ පිළිබඳව කිසියම් ගැටලුවක් තියෙනවා නම් අප අහන්නටත් එහිදී අවස්ථාව ලබා දෙනවා. එනිසා ඔබට ගැටලු තැනොත් නිරාකරණය කරගෙන මේ සදහම් පණිවිඩය ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම්, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. සම්බපාපස්ස අකරණම් කුසලස්ස උපසම්පදා, සචින්ත පරියෝදපනම් ඒතං බුද්ධාන සාසනං. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අප සරණ ගිය අපේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අප ශ්‍රවණය කරන අවස්ථාව. වසර 45ක් තිස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ එක ගාථාවක් තුළ කැටි කරලා තියෙනවා. ඒ තමයි සම්බ පාපස්සකරණං, සීල පව නොකිරීම, කුසලස්ස උපසම්බදා කුසල සිද කිරීම, සචිත්ත පරියෝධපනං සිත දමනය කිරීම, ඒතං බුද්ධහන ශාසනං. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කියලා දේශනා කළා. පින්නතුනේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ කෙටියෙන් කියනවා නම් අප වඩාත්ම සතුටෙන් ජීවත් වෙන්නට තියෙන ක්‍රමය, නැත්තම් අපේ සිතේ සතුට සැනසීම දිනු කරගන්න ක්‍රමයයි උන්වහන්සේ අවුරුදු 45ක්ම අපට දේශනා කළේ. මේ ධර්මයේ උන්වහන්සේ සොයා ගන්නට අනාවරණය කරන්නට ඉතාම දීර්ඝ කාලයක් සසර දාන ආදී පෙරුම් දහම් පිරුවා. දස පාරමිතා, දස උපපාරමිතා, දස පරමත්ත පාරමිතා කියන මේ තුන් ආකාරයකට දස පාරමිතා සමතින් සත් ආකාරයට සම්පූර්ණ කළා. අතිශය දීර්ඝ කාලයක් කරපු පරේක්ෂණයක ප්‍රතිඵලයක් විදියට උන්වහන්සේ අවබෝධ කරගත්තා, අපි යම්කිසි වෙලාවක සිත දුකෙන් අසතුටෙන් ඉන්නවා නම් ඒ වෙලාවේ හිතේ ස්වභාවය තමයි අපේ හිතේ යම්කිසි කෙනෙක් ගැන අමනාපයක්, ද්වේෂයක් හෝ නැත්නම් රාගයක් කියන අකුසලයක් තියෙනවා, නැත්නම් මෝහය කියන අවිද්‍යාව කියන අකුසල අපේ හිතේ තියෙනවා. යම්කිසි වෙලාවක අපේ හිත රාග, ද්වේෂ, මෝහ කියන අකුසල දහමල යුක්ත නම් ඇත්තටම අපට නියම සතුටක් ජීවිතේ නැහැ. එනිසා අපේ ජීවිතයේ සාර්ථකත්වයේ තියෙන්නේ අපි කොයිතරම් සතුටෙන් ඉන්නවාද කියන කාරණය මත. අපි ඉගෙන කියාගන්නේ, රැකී රක්ෂා කරන්නේ, ධනෙ උපයන්නේ, මේ ගෙවල් දොරවල් ආදී මේ සියලක්ම ගන්නෙ කුමක් සඳහාද? ජීවිතයේ සතුට සඳහානේ. ඉතින් අපට ඒ සතුට නැත්තම් පිනුතුනේ මේ අපි මහන්සි වෙච්ච දේෙන් තේරුමක් තියනවද? තේරුමක් නැහනේ. අන්න ඒ නිසා බුදුහාමුදුර අප කෙරේ ඉතාම කරුණාවෙන් අතිශය දීර්ඝ කාලයක් තිස්සේ කරපු පරේක්ෂණක ප්‍රතිඵල විදිහට අනාවරණය කරපු මේ ධර්මය තුලින් අපට දේශනා කළේ ප්‍රධාන වශයෙන්ම සචිත්ත පරියෝධපනම්, සිත පිරිසුදු කරගැනීමේ මාර්ගයයි. ඒ සිත පිරිසුදු කරගත්තු පමණට අපේ හිතේ රාග, ද්වේෂ, මෝහ දුරු වෙනවා. රාග, ද්වේෂ, මෝහ දුරු කර පමණට අපේ හිතේ දුක්, කම්දර, කරදර, කම්කටොළු දුරු වෙලා අපේ හිතේ සතුට, සැනසීම දිනු වෙනවා. අනේ සැනසීම ඉහිලටම දිනු කරගත යුතු ආකාරයයි, කරගත හැකි ආකාරයයි බුදුරජාණන් වහන්සේ ඉතාම ලස්සනට අපට පෙන්වා දුන්නේ. අනේ මාර්ගයේ පළවෙනි අංගය ලෙස බුදුහාඳුර දේශනා කළේ සම්බ පාපසකරණං කියන කාරණය. සියලු අකුසල දහම්වලින් මිදෙන්න කියලා. කායික වශයෙන්, වාචික වශයෙන්, මානසික වශයෙන් තියෙන අයහපත් සිතිවිලි වලින්, ක්‍රියා වලින්, වචන වලින් අපට නිදහස් වෙන්න පුළුවන් නම් මෙන්න මේක තමයි බුදුහාඳුර අපට පළමුවෙන්ම දීපු අනුශාසනය. දෙවෙනි අනුශාසනය තමයි කුසල සුප සම්බදා කුසල කරන්න. දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා හැකියතාක් කරන්න. තුන්වෙනි කාරණය තමයි සචිත්ත පරියෝධපනං, විශේෂයෙන් තමන්ගේ හිත අවිද්‍යාවෙන් දුරු කළා, අවිද්‍යාව දුරු කළා සිත පිරිසුදු කරගන්න කියන කාරණයයි බුදුහාමුදුර දේශනා කළේ. එහි පළවෙනි කාරණය තමයි අකුසල වලින් මිදෙන්න කියලා. සීල පව් වලින් මිදෙන්න කියලා. ඇයි බුදුහාමුදුරෝ පව් වලින් මිදෙන්න කියලා අපට දේශනා කළේ? යම්කිසි වෙලාවක අපේ කයින් වචනෙන් වරදක් සිදු වෙනව නම් ඒ අවස්ථාවේදී අපේ හිත අපිරිසිදු වෙලයි තියෙන්නේ. අපි ප්‍රාණඝාතයක් කරනව නම්, සොරකමක් කරනව නම්, කාමයේ වරදව හැසිරෙනව නම්, බොරු කියනව නම්, කේලම් කියනව නම්, හිස් වචන කියනව නම්, රළු පරුස වචන කියනව නම් ඒ අවස්ථාවේදී අපේ හිත අපිරිසිදු වෙලා තියෙන්නේ. අන්නේ දේ කරන අවස්ථාවේදීත් අපේ හිත දුකෙන් තියෙන්නේ. ඒ දේ කරාට පස්සෙත් ඒ ගැන හිතන වාරයක් පාසා අපේ හිතේ පසුතැවිල්ල, දුක වේදනාව තියෙන. අන්නේ දුක් වේදනා ඇති නොවන නම් හැකිතාක් දුරට භාගතුන් වහන්සේ දේශනා කරනවා පච්චවේකීත්වා පච්චවේකීත්වා කායේන කම්මං කාතබ්බම්. තමන් කයින් යමක් කරනකොට නැවත නැවතත් හිතලා බලන්න මේ දේෙන් තමන්ට අයහපතක් වෙනවද අනුන්ට අයහපතක් වෙනවද කියලා. පච්චවේකීත්වා පච්චවේකීත්වා වාචාය කම්මං කාතබ්බම්. වචනෙන් යමක් කතා කරනකොට නැවත නැවතත් බලන්න මේ වචනෙන් තමන්ට අනුන්ට යහපතක්ද අයහපතක්ද වෙන්නේ කියලා. පච්චවේකීත්වා පච්චවේකීත්වා මනසා කම්මං කාතබ්බම්. නැවත නැවතත් සිහි කරලා සිතෙන් සිතවිලි හිතන්න කියලා දේශනා කළා. මෙන්න මෙපමණට පින්නතුනි අපට ජීවිතයේහි දුක් කරදර පසුතැවිලි වලින් පුළුවන් තරම් දුරට අඩු වෙනට හැකියාව තියෙනවා. කායික වශයෙන් වාචික වශයෙන් අපි කරන වැරදි අඩුපාඩු අවම කර ගැනීම. මේකට ප්‍රධාන මාවත ලෙස දේශනා කළේ පංචශීලය ආරක්ෂා කිරීම. ප්‍රාණඝාතය, සොරකම, කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම, රහමෙර පානය මෙන්න මේ දේවල් වලින් තමන්ට වැළකෙන්න පුළුවන් නම් එපමණට තමන්ගේ ජීවිතයේ ලොකු සැනසීමක් තියෙනවා. බලන්න පින්නතුන් මේ පංචශීලය අතුරෙන් අපි බලන්න එකක් ආරක්ෂා කරනවා කියලා. යම් කිසි කෙනෙක් බොරු කියන්නේ නැහැ කියලා අපි දන්නවනම් ඒ කෙනා ගැන අපට කොච්චර ගෞරවයක් විශ්වාසයක් ඇති වෙනවද? යම් කිසි කෙනෙක් සොරකම් කරන්නේ නැහැ කියලා අපි දන්නවනම් ඒ කෙනා ගැන අපට කොච්චර ගෞරවයක් හට ගන්නවද? බලන්න මේ සිල්පද දෙකක් ආරක්ෂා කරගොතින් කොච්චර අනිසංසයක්ද? අපි අසුරු කරන කෙනෙක් අපි දන්නවා නම් බොරු කියන්නේ සොරකම් කරන්නේ නැහැ කියලා. දැන් බලන්න කවුරු හරි අලුත් කෙනෙක් අපි අසුරු කරනකොට අලුත් කෙනෙක් අපේ ගෙදරට ගන්නව නම් හරි අපේ ව්‍යාපාරයකට සම්බන්ධ කරගන්නව නම් හරි අපි එයා ගැන දන්න වෙනත් යාළුවෙක් ඉන්නව නම් එයාගෙන් අපි අහනවා. එයාගෙන මොකද්ද අපි අහන්නේ? ඔව් ඒ කෙනා හොරබොරු නැති කෙනෙක්ද කියලා අහන්නේ. පළමුවෙන්ම අහන්නේ ඕක. ඔබේ පවුලට යම්කිසි කෙනෙක් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබේ ව්‍යාපාරයට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා නම් අමවසියෙන් ඔබේ ගෙදර කාමරයක් ඔබ රෙන්ට් එකට දෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒත් ඔබ යාගෙන බලන්නේ මොකද්ද? යා හොරබොරු නැති කෙනෙක්ද කියලා බලන්නේ නේ. ඇත්තටම මේ මොකද්ද මේ අපි අහන්නේ? මේ අපි මේ පංචශීලයෙන් සීලපද දෙකක් ආරක්ෂා කරනවාද කියලා මේ අහන්නේ. කෙටියෙන් කියනවනම් අපට මේ දෙක ආරක්ෂා කර ඇත්තේ තියත් එක අපට වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ යා කාමයේ වරදා හැසිරෙන්නේ නැහැ කියලා දන්නවනම් තවත් අපට යා ගැන විශ්වාසයි. ඊට පස්සේ යා සතුන් මරන්නේ නැහැ කියලා දන්නවනම් තවත් යා ගැන ලොකු විශ්වාසයක්. යා මද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ කියලා දන්නවනම් තවත් යා ගැන විශ්වාසයක්. බලන්න පින්නතුනි මේ පංචශීලය යම් කිසි කෙනෙක් ආරක්ෂා කරනවා නම් ඒ පුද්ගලයා ගැන අපට කොච්චර ගෞරවයක් හට ගන්නවද කොච්චර විශ්වාසයක්ද නේ? ඕනම වෙලාවක අපට යාට අපේ ගෙදර බාර දීලා යන්න පුළුවන්. අපේ යතුරු ටික බාර දීලා යන්න පුළුවන්. අපේ සල්ලි ටික බාර දීලා යන්න පුළුවන්. අපේ දරුවෝ ටිකේ ගෙදර තියලා යන්න පුළුවන්. ඒ අනිත් කෙනා ගැන කෙරෙහි ඇතිවන විශ්වාසය. බලන්න ඔබත් මේක රකින්නවා නම් ඔබ ගැනත් ඒ වගේම විශ්වාසයක් ගෞරවයක් අනිත් කෙනා ඔබ කෙරෙහි ඇති වෙනවා. අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපේ දිව්‍ය මඟ පහන් කරන්නට බලන අපේ ජීවිතය කොච්චර ලස්සන කරගන්න පුළුවන්ද කොච්චර සාර්ථක කරගන්න පුළුවන්ද මේ දහම් මගේ අපි ඉදිරියට යනකොට. ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක් කුසලස උපසම්බදා කියපු විදියට අකුසල දහම් වලින් නිදහස් වෙනවා නම් නිදහස් වෙලා යා දානමය වශයෙන් සීලමය වශයෙන් භාවනාමය වශයෙන් පින්කම් කරනවා නම් යාගෙන තවත් අපට ලොකු විශ්වාසයක් ඇති වෙනවා. අර මුලින්ම සඳහන් කළ අකුසල් වලින් දුර වෙන කියලා දේශනා කළේ පින්නතුනි අපේ අද මේ වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න සසර හුඟා පින්කම් කරලා ඒ පින්කම් වල ආනිසංශ තමයි අද මේ අපි ගත කරන්නේ. එතකොට අපි අකුසල කරොත් මොකද වෙන්නේ? අර පින ඉක්මනටම අඩු වෙලා යනවා, වැය වෙලා යනවා. ඇතැම් විට ඒ පින යටපත් වෙනවා මේ කරන අකුසල දහම් වලින්. අන්නේ නිසා තමයි හැකිතාක් දුරට මේ අකුසල වලින් වෙන් වෙන කියලා දේශනා කළේ. අනිත් පැත්තෙන් කුසල් සිද්ධ කරන්න කියලා කිව්වා. ඇයි කුසල් සිද්ධ කරන්න කියලා කිව්වේ? අපි සසනෙන් ගෙනාවු පිනක් තියෙනවා. අන්නේ පින දිනු කරගන්න නම් කුසල් කරන්නට ඕන. අපි හිතාගෙන ඇතැම් විට අපි හොඳට ඉගෙන ගත්තොත්, රැකියාවක් කළොත්, ගියක් දොරක් හොඳට හදාගත්තොත් අපට සාර්ථක වෙන්න පුළුවන් කියලා. ඒ වගේනොත් යම් විශේෂයක උපකාරයක් තමයි ලැබෙනවා. නමුත් පිනොතුනේ කොයිතරම් අපි සාර්ථකත්වයේ හිටියත් අපේ කුසලයට ලොකු ඩැමේජ් එකක් ආවොත් ඇතැමිට මේ අවුරුදු 40ක 50ක ගොඩනගපු මේ ජීවිතය එක මොහොතෙන් නැති වෙන්න පුළුවන්. ලොකු අනතුරකින් අපිට ලොකු ශාරීරික අනතුරක් හානියක් වෙන්න පුළුවන්. ඇතැමිට යම් කිසි ක්‍රියාවකින් අපේ ළඟම ඥාතියෙක් වියෝ වෙන්න පුළුවන්. අපේ තියෙන වස්තු එක මොහොතින් නැති වෙලා යන්න පුළුවන්. අපේ බලාපොරොත්තු කඩ වෙන්න පුළුවන්. මේ බොහෝ විට හේතුව මේ අපේ කුසලයේ ශක්තිමත් නොවීම. අන්නේ කුසලයේ ශක්තිමත් කරගන්නට තමයි බුදුහාමුදුරුවෝ නිතර නිතර දානමයම් පුණ්‍ය කිරේවත්තු, සීලමයම් පුණ්‍ය කිරේවත්තු, භාවනාමයම් පුණ්‍ය කිරේවත්තු කියලා දේශනා කළේ. දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා පුළුවන් තරම් ජීවිතේ සිද්ධ කරගන්න කියලා. මේ පුණ්‍ය කර්ම ගැන සඳහන් කළේ චිත්ත අලංකාරං චිත්ත පරික්කාරං කියලා. දන් දෙනවා නම්, සීල රකින්නවා නම්, භාවනා කරනවා නම් මේ දේවල් ගැන සඳහන් කළේ සිතට දක්වන ආභරණ කියලා, සිත අලංකාර කරන දේවල් කියලා. දැන් බලන්න ඔබේ දෑතින් අම්මට තාත්තට සලකනවා නම්, ඔබ දන් දීලා තියෙනවා නම්, අසරණයට සලකලා තියෙනවා නම්, ස්වාමීන් වහන්සේට උපස්ථාන කළා තියෙනවා නම්, ධර්ම දානමේ වශයෙන් පින්කම් කළා තියෙනවා නම්, අබේ දානය දීලා තියෙනවා නම් බලන්න ඒ ගැන හිතනකොට කොච්චර සතුටක්ද. අපිට නිතර මේ දේවල් තමයි හිතෙන්නේ. දැන් මෙතන ඉන්න දරුවන් බොහෝ දෙනෙක් තමගේ අම්මට තාත්තට හොඳට සලකන අය. ඒක හොඳට හදවතින්ම කරන්න. ඔබ මෙලොවට ජනිත කරපු, ඔබට උදව් කරපු අම්මා තාත්තා වෙනුවෙන් ඔබ මේ හම්බ කළ සලකන්නේ කියලා හිතන්නේ ඒක හැමදාම. ගෙදර කෑම බෙදලා පුළුවන් නම් අත් දෙකේ මම අම්මට තාත්තට ඒක දෙන්න. එතකොට ඒ කියන්නේ සංස තවත් වැඩි වෙනවා. ගෙදරින් පිට වෙන්න කලින් අම්මා තාත්තා ගෙදර ළඟ ඉන්නවා නම් වැඳලා යන්න. පුළුවන් නම් පින්තූරයකට හරි වැඳලා යන්න. අම්මා තාත්තා නැති වුණත් ඒ ආශිර්වාදය තමට ලැබෙනවා. මෙන්න මේ කුසල ධර්මයක තමා නිතර ඉන්නකොට තමන්ට දවසට වැඩිපුර වාර ගණක් මතක් වෙන්නේ මොනවද? මෙන්න මේ කරපු පින්කම් තමයි මතක් වෙන්නේ. අම්මට තාත්තට සලකන හැටි, බෙහෙත් එක අරන් දෙන්න ඕන හැටි, ඒ අය මේ ගිහිල්ලා නම් පින් අනුමෝදන් කරන විදිය, දරුවන්ට හොඳට දැහැමිව සලකන ආකාරය, ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරන විදිය, උදෑසන ගෙදරින් පිට වෙන කලින් බුද්ධ පූජාව තියෙන එක, මෙන්න මේ දේවල් තමයි තමන්ට දවසට වැඩිපුර වාර ගණක් මතක් වෙන්නේ. අන්න එහෙම මතක් වෙනකොට මේ කුසලී ඊටාම ශක්තිමත් වෙනවා. අන්නේ කුසලයේ ශක්තිමත් වීම හේතුවෙන් ප්‍රධාන වශයෙන්ම තමන්ට නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් ලබා ගන්න හේතු වෙනවා. අපි දන්නේ නැහැ තැන්විත කර්මාන් රූපෝ කොයි විදිහේ හානියක් අපේ ජීවිතේට එන තියෙද කියලා. අන්නේ හානි වලින් හුඟා දුරට වැළකෙන්නට හේතු වෙන ප්‍රධාන දෙයක් තමයි අපි මේ ජීවිතයේ කාලය කරන හොඳ දේවල්. දාන ආදී පින් දහම්. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ පින්කම් කරන්න ඕන වයසට ගියාම කියලා. ඇයි ඒකට හේතුව? බොහෝ අය හිතන් ඉන්නේ මේ පින්කම් වල ආනිසංස ලැබෙන්නේ මරණයෙන් පස්සේ කියලා. ඒ නිසා තමයි විස්රාම ගිහිල්ලා දරුවන්ගේ නිදහසල ඔක්කොම ඉවරලා පින්කම් කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි මේ අදහස නිවැරදි නෑ. අපි කරන පින්කම් වලින් 60%කට වඩා ආනිසංස ලැබෙන්නේ මේ ජීවිත කාලෙමයි. එක සරල උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා කුඩා කුමාරයෙක් හිටියා. දවස් 7කින් මියන්න හිටියා. මේ දරුවා ගැන බලපු බුදුරජාණන් වහන්සේ මේ දරුවාගේ මාරක අනතුරේ වළක්වන්න පුළුවන් කියලා දැනගත්තා. දැනගෙන ස්වාමීන් වහන්සේලා පිටත් කළා මේ දරුවාට දවස් 7ක් එක දිගට පිරිත් කිව්වා. දවස් 7න් පස්සේ මේ දරුවා ලවා ස්වාමීන් වහන්සේලාට ඉතාම ගෞරවයෙන් පසඟ පිහිටුවල වැඳලා දවස් 7න් මිය යන හිටියේ මේ දරුවා අවුරුදු 120ක් ජීවත් වුණා. ආයු වඩන කුමාරයා කියලා. අන්නේ කුමාරයාට දේශනා කරපු ගාථාව තමයි අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධහපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු අනෝ සුඛං බලං කියන මේ ගාථාව. යම් කෙනෙක් නිතර වැඩි හිටියම් පුදනවා නම් තමන්ගේ අම්මා තාත්තා පූජනීය උතුමන්ට වැඳලා පුදලා සලකනවා නම් අන්නේ කෙනාගේ කරුණු හතරක් දිනු වෙනවා කියලා. චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ. මොනවද ඒ? ආයු වන්නෝ සුඛං බලං. ආයුෂය, ශරීරයේ පැහැපත් භාවය, සැපය, බලය කියන ආයු වර්ණ සැප බල කියන මේ හතර දිනු වෙනවා කියලා සඳහන් කළා. දැන් මේකම තමයි පිනොතිනේ අපි කුඩා කාලේ පටන්ම අපේ දරුවන්ට පුරුදු කරන්නේ වැඩි වෙන වන්දවන්න. අම්මට තාත්තට වන්දවන්නේ ඇයි අපි? අපි හිතනවා අමර තාතර ගරු කරන්න ඕන කියලානේ. අපි හිතන්නේ ඒ නිසා වන්දනා කරන්න කියලානේ. ඒ නිසාම තමයි ඇතැම් විට අනේ අපට ගරු නොකරත් කමන්නේ. ඉතින් ඉස්කෝලේ යන පරක්කු වෙනවනේ. යන්න යන පුතේ කියලා යවනෝනේ. පරක්කු වෙනෝනේ ඉස්කෝලේ යන්න දරුවා පාත් වෙනකොට කොන්ද හරි ත්‍රිදේවි කියලා අපි ඉතින් දරුවා කෙරේ ආදරෙන් කියනෝ නෑ වඳින්න ඕනේ නෑ පුතේ යන්න කියලා. පින්නතුනේ ඒකට නෙමෙයි අපි වන්දන්නේ. අපි දරුවට දරුවලව අපට වන්දවන්නේ ඇයි? ඒකේ ආනිසංස දරුවට ලැබෙන්නේ දරුවට මගතොටේ දනතුරක් වෙන්නේ. දරුවට නිරෝගී භාවය ලැබෙනවා, දිගාසිර සම්පත් ලැබෙනවා. දරුවට කීයක් හරි දීලා හරි ඔබට වන්දවන්න. ඒක හිතන්නේ ඔබ තාත්ත නිසා, ඔබ අම්ම නිසා ඔබට මේ රෙස්පෙක්ට් එක ගන්න එක කරන්න කියලා. ඒකට නෙවෙයි. ඒ දරුවාට නිරෝගී භාව ලබන්න කැමති නම්, ඒ දරුවාට දිගාසිර සම්පත් ලබන්න ඔබ කැමති නම්, ඇත්තටම ඔබ දරුවාට ආශිර්වාද කරනවා නම් දරුවා ලවා ඔබට වන්දව ගන්න. ඔබට විතරක් නෙවෙයි, ඔබේ ගෙදර වැඩිහිටි අම්මා තාත්තා ඉන්නවා නම් දුවේ පුතේ අපි ආච්චිට 100ට වන්දෙමු කියන දරුවත් එක්කම ආච්චිට 100ට හොඳට වන්දවන්න. පින්නතුනි මෙන්න මේ අනතුරු, මෙන්න මේ දේවල් අපි නිතර කරනවා නම් ඒ දරුවාගේ අනාගතයේ අනතුරු රැසකින් ඒ දරුවා අපට බේර ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අනුශාසනා අපට දේශනා කළා තියෙන මේක උදාහරණයක් විතරයි අපි සඳහන් කළේ. ඉතින් මේ කරුණු කරන්න පින්නතුනි අපේ මෙලව ජීවිතේම වාසනාවන්ත වෙනවා. නීරෝගී සම්පත්තිය වැඩෙනවා, දිගාසිරි සම්පත් වැඩෙනවා. දානමේ වශයෙන් අපට ඊටාම සුළු දේ ඉඳන් පරිත්‍යාග කරන්න පුළුවන්. මුදල් වැය නොවී අපට හුඟක් දේවල් කරන්න පුළුවන්. මොනවද මුදල් වැය නොවී කරන දානමේ පින්කම්? අපි ගෙදර කෑම ටික කාලා ඉඳුල් භාජනේ හොදනකොට ඒ හොදන භාජනේ වතුර ටික සිංක් එකට දැම්මත් මේ ඉඳුල් බත් ටික සතෙකුට ආහාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපට ඉඳුල් ටික දාන්න පුළුවන්. එතනින් තමයි මේ දානය පටන් ගන්න. ඒ වගේම තමන්ගේ ගෙදර ඉන්න වැඩිහිටි අම්මට තාත්තට දෙන්නට නිකන් ආහාර වේලක් දෙන එක විතරක් නෙවෙයි, ඒක දානයක් විදියටම ගෞරවයෙන් දෙන්න පුළුවන්. නිවසේ හදන දානයෙන් කොටසක් බුදුහාඳුර වෙනුවෙන් බුද්ධ පූජා වශයෙන් පවත්වන්න පුළුවන්. තමන්ට ගෙදරම බුදු කුටියක් කරගන්න පුළුවන්. ගෙදරම ධර්මශාලාවක් කරගන්න පුළුවන්. ඔබේ නිවසම ඔබට සංඝවාසයක් කරගන්නට පුළුවන්. අන්නේ ආනිසංස ලැබෙනකොට මේ ජීවිතේම තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය ඔබට බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ගෙදර කෑම ටිකක් එකතුනහම දැන් මේ රටේ නම් හැමතැනම සතුන්ගේ කෑම දාන්න බෑ. නමුත් කැලෑ බද්ද ප්‍රදේශයකට හරි ගිහිල්ලා ඔබට කෑම එකතු වෙච්ච වෙලාවක සතුන්ගේ කෑම ටිකක් දාන්න පුළුවන්. බලන්න ඔබ දානේ කෑම ටික ඇතැම් විට කුහුඹේ කුඩා සත්තු 100 ගාණක් කැවිලේ කනුභව කරනවා. හිතන්න එපා ඒක සරල පින්කමක් කියලා. ඒක ඔබේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඔබට අනතුරු රැසකින් බේරෙන්නට ඔබට හේතුවක් වෙනවා. මේ දානමේ පින්කම ගැන ප්‍රසඳහන් කළේ. ඒ වගේම අබේ දානය ගැන. ඔබ ගෙදර සීනිකේ කාරිනකොට උණු වතුර ටික අරිනවා නම් ඒ උණු වතුර අරින අවස්ථාවේදී ඒකෙන් සතෙකුට හානියක් නොවන විදියට ඔබට ඇල් වතුර ටිකකුත් ඒ සීනිකේකට දාන්න පුළුවන් නම් මෛත්‍රියෙන් ඒ සතෙකුගේ ජීවිතයක් බේරගන්න අවස්ථාව. ඔබේ නිවසේ ඇතැම්මිට බාත්รูම් එකේ, රෙස්ට්รูම් එකේ, කොමන්ඩ් එකේ කුඩා කුහුඹි වැටිලිනව ඇතැම්මිට. ඒ කුහුඹි දැක්කහම කුඩා කොළ කැලකින් හරි අරගෙන දාන්න පුළුවන් නම් ඒකත් අබේ දානයක්. අපට සාමාන්‍යයෙන් අබේ දානය කිව්වම මතක් වෙන මොකද්ද? අපට මතක් වෙන ලොකු සතු නිදහස් කරන එකනේ, හරක් නිදහස් කරන එක, මේ වගේ දේවල් තමයි අපට මතක් වෙන්නේ. පොඩි සතු ගැන අපට එච්චර හැඟීමක් නැහැ. නමුත් පිනුතුනේ කුඩා කාලේ පටන්ම මේ වගේ අනතුරකට පත් වෙලා ඉන සතෙක් කියනවනම් ඔබේ දරුවට ආදරේ නම් දරුවගේ අතීම පුතිය අපි මේ සතා අයින් කරමු, මේ සතාගේ අපි ජීවිතේ බේරගමු කියලා පුළුවන් නම් දරුවගේ අතීම ඔබේ අත දරුවගේ අත අල්ලගෙන ඒ දරුවගේ අතීම මේක බේරන්න. ඇතැමිට ඒ කරන එකම කුසල කර්මයෙන් ඒ දරුවා ඇතැමිට අනාගතයේ එන රිය අනතුරකින් දරුවා බේරෙන්න පුළුවන්. ඉතාම සරල දෙයක් පිනතුනේ. හිතන්න එපා මේ පොඩි පින්කම් කියලා මේ පින්කම් ඔබේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඔබ මේ අවුරුදු 40ක් 50ක් මේ ජීවත් වෙන්නේ නිකන් නෙවෙයි, ඔබ සසරේ දිමේ වගේ පින්කම් කරපු නිසා. ඒ නිසා මේ ජීවිතේත් මේ පින්කම් කරනකොට වඩ වඩාත් ඔබේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. ඔබ රාත්‍රියේ නිින්දට යනකොට ඔබට මතක් වෙනවා අද දවසේ කරපු පින්කම් මොනවද කියලා. මං අද අම්මට කෑම ටික අතින් දුන්නා. මං අද දරුවා ලවා බුදුහාඳුරන වැඳෙව්වා. මං අද බුද්ධ පූජාව තියෙනකොට අපේ අම්මට අත ගැස්සෙව්වා. මගේ පුතාට බුද්ධ පූජාවට අත ගැස්සෙව්වා. මං අද ටික වේලාවක් මෛත්‍රී භාවනාව කළා. මෙන්න මේ වගේ කරුණ කීයක් බලන්න තමන්ට රාත්‍රියේ නිින්දට යනකොට මතක් වෙනවද කියලා. අන්නේ සතුටේම තමයි ඔබ නිින්දට යන්නේ. ඒ විතරක් නෙවෙයි ඊළඟ දවසේ ඔබ අවදි වෙලා ඔබ වැඩට යන්නේ නිකන් නෙවෙයි මං ඊයට වඩා අද පින්දහම් ටිකක් කරගන්නවා කියන හැඟීමෙන් තමයි ඔබ යන්නේ. ඒ අතර අපට නිතර පංචශීලය ආරක්ෂා කරන්න පුළුවන්. ඒක අර දාණයට වඩා ඉහළ කුසල ධර්මයක් විදිහට සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි ඒ සීලයටත් වඩා ආනිසංසදායි යම් කිසි කෙනෙක් සීල සත්‍යෝ සුවපත්ත්වා කියන මෙත් සිතිවිල වඩනවා නම් අන්නේ මෛත්‍රී ආනිසංසය අර සියල්ලටම වැඩියි කියලා දේශනා කළා. අපි මුලදී විනාඩි 5ක් 10ක් වාඩි වෙලා සීල සත්‍යෝ සුවපත්ත්වා කියලා මෛත්‍රී වඩනවා. ඒක අපිට ටිකෙන් ටික අපි අනිත් ඉරියව්වලදී සිද්ධ කරන්න පුළුවන්. අපි ව්‍යායාමයට ඇවිදිනකොට ගෙදර අතුපතු ගානකොට කෑම බීම උයනකොට ගමනක් යනකොට වාහනය පදවගෙන වැඩට යනකොට අපට වාහනෙට නැගපු වෙලාවේ ඉඳලාම සීල සත්‍යෝ සුවපත්ත්වා අද දවසේ කිසියම් කෙනෙක් කිසිඳු රියාන අනතුරකට පත් නොවේවා කිය කිය අපට වාහනය පදවන්න පුළුවන්. පින්නතුනි හිතන්නේ පා මේක සුළුපටු කුසල ධර්මයක් කියලා. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණින් අවබෝධ කරගත්තා මේ ලෝක මට්ටමින් කරන කුසල් දහම් අතුරින් ඉහළම පුණ්‍ය කර්ම විදිහට සඳහන් කළේ මෛත්‍රී භාවනාව. ඒ නිසා දවසට අඩු ගන්න එක විනාඩියක් හරි මෛත්‍රී වඩන්න බලන්න. ඒක පුළුවන් නම් දින දින වැඩි කරන්න. අද විනාඩියක් කළා, හෙට විනාඩි 2ක් කරනවා, ඊළඟ දවසේ විනාඩි 4ක් කරනවා, විනාඩි 5ක් කරනවා, විනාඩි 7ක් කරනවා, විනාඩි 10ක් කරනවා. ඔහොම ඔහොම ටික ටික වැඩි කරලා බලන්න. ඔබේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. හිතන්නේපා හිත පිරිසිදු වීම විතරක් කියලා. මෙහි ආනිසංස නිසා ඔබට ඔබ බලාපොරොත්තු වෙන අධ්‍යාපන කටයුත්තක් තියෙනවා නම් ඒව හුඟා සාර්ථක වෙනවා. ඔබේ වෘත්තීය කටයුතු තියෙනවා නම් ඒව දිනෙන් දින සාර්ථක වෙනවා. ඔබ ඉන්න මට්ටමට වඩා ඉහළ මට්ටමකට යන කිසියම් බලාපොරොත්තුවක් තියෙනවා නම් ධර්මික විදියට ඒ බොහෝ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට මේ උතුම් කුසලිය ඔබට ආශිර්වාදයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතයේ සතුට දිනෙන් දින වැඩි වෙනවා. ඇයි ඒකට හේතුව අපට බොහෝ විට අපේ හිතේ සතුට නැති වෙන්නේ කොමක් හේතුවෙන්ද? අපට බොහෝ විට ජීවිතයේ සතුට නැති වෙන්නේ අනිත්‍යය පිළිබඳව තියෙන අමනාපය හින්දා. දැන් බලන්න කවුරු හරි කෙනෙක් ගැන විශේෂයෙන් ඥාතින් ගැන තමයි අපට අමනාපය ඇති වෙන්නේ විශේෂයෙන්ම. ඇයි ඥාතින් අපි ළඟින් ආශ්‍රය කරන්නේ? ඥාතින්ට තමයි වැඩිපුර ආදරය කරන්නේ. ආදරේ මනිත් පැත්තේ තමයි ද්වේෂය. ලොකු වෙනසක් නැහැ. පිට ඇත් එක එච්චර අමනාපයක් නැහැ. අමනාපය ඇති වෙනව නම් ඇති වෙන්නේ තමන් වැඩිපුරම ආදරය කරපු අයට, තමන් වැඩිපුරම කැමති අයට තමයි අමනාපය ඇති වෙන්නේ. ඒ කැමති අය ඔබ කැමති විදියට ඉන්නකම් ආදරෙයි. ඒ කැමති විදියට නැත්නම් ඒ වගේම අනිත් පැත්තට එපමණට ඔබේ ඇත් එක විරසක වෙනවා, අමනාප වෙනවා. මෙන්න මේක අඩු කරන්න පිනතුනේ ටිකෙන් ටික හරි අපි මෛත්‍රිය දිනු කරන්නට ඕන. එතකොට අපේ හිතට ක්ලේශයක් ඇති වුණාම බුදුහාමුදුරු සඳහන් කළා ඒක දුරු කරගන්න ක්‍රමය. ඒකේ පළවෙනි පියවර තමයි තමන් තමන්ගේ සිත ගැන නිතර අවධානයෙන් ඉන්නට ඕන. දැන් අපි බොහෝ විට අවධානයෙන් ඉන්නේ බාහිර දේවල් ගැන. ගෙදර හොඳට අතුගාලා තියෙනවද? ළමයි ටික හොඳ වෙලාවට ඉස්කෝලේ යනවද? වාහනේ හොඳට හොදලද තියෙන්නේ? ඇඳුම් ටික හොඳට හොදල මැදලද තියෙන්නේ? කෑම ටික හරියට උයලද තියෙන්නේ? රස්නෙට තියෙනවද? ලුණු ඇඹුල හොඳට තියෙනවද? මේවන්නේ බලන්නේ අපිනේ. ඒව බලන එකත් හොඳයි. නමුත් පින්නතුනේ හැම දෙයකටම වඩා අපි බලන්න ඕන දෙයක් තියෙනවා. ඒ මොකක්ද? ඔව්, ඒ තමයි තමන්ගේ සිත ගැන. මේ මොහොතේ තමන්ගේ සිතේ තියෙන යම් කිසි කෙනෙක් ගැන අමනාපයක්ද? යම් කිසි දෙයක් ගැන දැඩි ආසාවක්ද? යම් කිසි දෙයක් ගැන මෝහයද මුලාවද කියන එක ගැන තමන් සැලකිලිමත් වෙන්න. ඒකෙන් කියන්නේ පින්නතුනේ හිත එකපාර පිරිසුදු කරගන්න කියලා නෙමෙයි මේ කියන්නේ. තමන් දන්නවනම් තමන්ට මේ වෙලාවේ යම් කිසි කෙනෙක් ගැන අමනාපයක් තියෙයි කියලා, නැත්නම් යම් කිසි දෙයක් ගැන දැඩි ආසාවක් රාගයක් තියෙයි කියලා තමන් දන්නවනම් මෙන්න මේ දන්න නිසාම තමන් නුවණැත්තෙක් වෙනවා. මේ දැන ගැනීමම තමයි ඔබේ සාර්ථකත්වය කියලා කියන්නේ. මෙහෙම දැනගන්නකොට ඔබ පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා. ඇයි ඒ? ඔබ දන්නව ඔබේ මානසික තත්ත්වය දැන් තමන්ගේ හිතේ තියෙන රාගයද්ද ද්වේෂයද්ද මොහයද්ද කියන එක තමන් දන්නව. ඒ දැනගත්තු නිසාම තමා 50% සමන් සක්සස්ෆුල්. ඇයි ඒකට හේතුව තමන්ට ඊළඟ පියවර දිග දුරු කරගන්න පුළුවන්. අමුතු ක්‍රමයක් නොකරත් අමුතු ටෙක්නික් එකක් පාවිච්චි නොකරත් තමන්ගේ මේ සිතුවිල්ල තියෙනවා කියලා තමන් දකිනකොට මේක සැලකිලි ප්‍රමාණයක් අඩු වෙනවා. නිකන් සරල උදාහරණයක් කියන්නම්. දැන් ඔබ ඊටාම කේන්තියෙන් ඉන්නවා කියලා කියමු. වෙන කෙනෙක් කිව්වොත් දැන් ඔයා කේන්තියෙන් නේද ඉන්නේ කියලා. මොකද වෙන්නේ? කිව්ව ගමන්ම නේ කේන්ති අඩු වෙනවනේ. යම්කිසි කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවේ නම් ඉන්නේ. දැන් ඔයා අහවලා ගැන ඊර්ෂ්‍යාවක් නේද ඉන්නේ කියලා ඇහුවා. ලැජ්ජ හිතන හිනාවට නෑ මං එහෙම නෑ කියලා කියනවනේ. පිනුතුනි බලන්න වෙන කෙනෙක් කියනවනේ තමන්ම තමන් ගැන කියනකොට හිතනකොට ඊටත් වඩා විශ්වාසනීයත්වයක් තමන්ට එනවා. තමන්ට ඒක දිගට තියාගන්න බෑ. එතකොට අපේ හිතට රාගයක් හරි ද්වේෂයක් හරි ඊර්ෂ්‍යාවක් මාන්නයක් මෝහයක් මේ අකුසලයේ එනකොට ඒ එන වෙලාවේ හඳුනා ගත්තොත් ඔබ පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා, පසුතැවිලි වෙන්න එපා. ඔබ සාර්ථකයි. ඇයි ලෝකේ අනිත්‍යයට වඩා ඔබේ හිත ගැන ඔබ දැන් මේ අවධානයෙන් ඉඳලා තියෙන්නේ. එතකොට ඊළඟ පියවරේදී ඔබට ඒක අඩු වෙනවා. එහෙමත් අඩු නොවෙනවා නම් ඔබ ඊළඟට ඒකට පාවිච්චි කරන්න ඕන ටෙක්නික්ස් ටික බුදුදහම අනුව ඔබ හොයනවා. අන්නේම හොයනකොට හමු වෙන සූත්‍ර කීපයක් තියෙනවා. එයින් එක සූත්‍රයක් තමයි විතක්ක සංඨාන සූත්‍රය කියලා කියන්නේ. අකුසල විතරක් ආවහම ඒක දුරු කරන ක්‍රමය ගැන ටෙක්නික්ස් පහක් දක්වලා තියෙනවා. එයින් එකක් තමයි ඒ ඇතිවෙච්ච සිතුවිල්ලට වඩා අකුසල සිතුවිල්ලට වඩා විරුද්ධ සිතුවිල්ලක් හිතන්නට ඕන. දැඩි ලෝභයක් නම් පරිත්‍යාගශීලී වෙන්න. කෙනෙක් ගැන අමනාපයක් නම් මෛත්‍රිය වඩන්න. යම්කිසි කෙනෙක් ඊර්ෂ්‍යාවක් නම් මුදිතා ගුණය වඩන්න. දැන් අපිට කෑමක් ගැන ලොකු ආසාවක් තියෙනවා නම් අපි මොකද කරන්න ඕන? දැන් ගෙදර හොඳට රසට කෑමකුත් තියෙන සුවඳත් හොඳට එනවා. හරිය මාස ඉක්මනටම කන්න. දැන් බඩගිනිත් තියෙනවා. ඔබ දක්ෂ නම් ඔබ ඉක්මනටම කන්නේ. ඔබ ටිකක් කලින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි පුළුවන් නම් ඒ කෑම ටිකෙන් වෙනත් කෙනෙකුට පොඩ්ඩක් දීලා ඉන්නවා. දීලා ඉවරලා ඔබ කනවා. අන්න මේ දැඩි ආශාව පාලනය කරගත්තු විදිය. යම්කිසි කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙන කරපු වරදකට බනින්නමයි හිතෙන්නේ. බනින්න නෙවෙයි මුලින් ගහන්න හිතෙන්නේ. ඔය ගහන්නේ නැහැ පොඩ්ඩක් බැනලා නිකන් ඉන්නවා. ඊළඟ දවසේ ගහන්නෙම නැහැ ඊළඟ දවසේ බනින්න හිතනවා. ඊළඟට අපි කියන්නේ අර එකින් නම් 10 වෙනකම් ගණන් කරන්න කියලා. ඔබට කේන්තියක් අහම එකින් නම් 10 වෙනකම් ගණන් කරන්න කියන්නේ. ඇයි එහෙම කියන්නේ? ඒ 10 වෙනකම් ගණන් කරාම අර කේන්ති අඩු වෙනවා. දැන් සමහර අය යම්කිසි කෙනෙක් ගැන දැඩි යමනාපයක් ඇති වුණොත් ඉස්සකාරලම් කරන්නේ එයාට බැනලා ලියුමක් ලියනවා. හැබැයි ලිපිය ලිව්වට යවන්නේ නැහැ. ටික දවසක් තියලා තියනවා ගෙදර. ටික දවසක් ගියාට පස්සේ අර කේන්ති යනවා ලියුම යවන්නේ ඉරලා දානවා. අර එකින් නම් 10ට ගණන් කිරීමත් එහෙමයි. දැන් මේ ටිකෙන් ටික බලන්න පාලනය කරගන්න හැටි. ඒ වගේම කෙනෙක්ගේ දියුණුවක් දැකලා අපිට ඇතැම් විට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. කෙනෙක් ඇතැම් විට හොඳට ගයක් හදලා ඉන්නවා නම්, ඇතැම් විට හොඳට අපට වඩා වාහන අරගෙන ඉන්නවා නම්, අපේ දරුවන්ට වඩා ඒ ළමයා හුඟක් ඉගෙන ගන්නවා නම්, අපිට ටිකක් ඊර්ෂ්‍යාවක් හට ගන්නවා. එතකොට බලන්න ඔබ කල්පනා කරලා බලන අනේ යම්මලේ දරු වෙනු කොච්චර මහන්සි වෙනවද? ඒ මහන්සි වෙච්ච නිසා නේද ඒකටපත් උනේ. තවත් ඔබට හිතන්න පුළුවන් අනේ මේ දරුව ගිය ආත්මෙ මගේම දරුව වෙන්න ඇති. කියලා අපි හිතනවා. හිතනකොට හරි ඊර්ෂ්‍යාව අඩු වෙනවා. ඒ වගේම තවත් ඔබ දිනු වෙනකොට ඔබේ දිනු වෙන දරුවෙකුට උදව්වක් කරනවා. උදව්වක් කරන්න බැරි නම් අඩු ගන්න විභාගයක් සමත් වුණාම කිව්වම ඔබ සුබපතනවා. අනේ හොඳයි බොහොම සතුටුයි ඔබේ විභාගයේ සමත් වීම ගැන. අපේ සතුට congratulations කියලා කියනවා. තවත් දිනු වෙල ඔබට පුළුවන් නම් විභාගයක් ලියන දරුවෙකුට උදව්වක් කරන්න පුළුවන්. පොත්පත් ටිකක් අරන් දෙන්න පුළුවන්. විභාගයට යන දවසට ඇතැමිට උපකාරයක් කරන්න පුළුවන්. එතකොට බලන්න අර ඔබේ දරුවා සමත් වුණා වගේම වෙනත් දරුවෙක් සමත් වෙනකොටත් ඔබට සතුටක්. සමහර ශ්‍රද්ධාවන්ත නුවණැති අමර තාත්තලා ඉන්නවා. Tamanට දරුවෙක් නම් ඉන්නේ, දරුවෝ දෙන්නෙක් නම් ඉන්නේ. ඒ දරුවන්ගේ වයසෙම තවත් දරුවෝ දෙන්නෙකුට උදව් කරනවා. දුප්පත්ම දරුවෝ තෝරගෙන ශ්‍රී ලංකාවේ හරි වෙනත් රටක හරි තවත් දුප්පත් දරුවේ දෙනෙකුට උදව් කරනවා. ඈ පොත් පැන්සල් ටිකක්, සපත්තු කූටම, කැඳුම් ටිකක් වාර්ෂිකව ඒ දරුවගේ පොට්ටි කරන් දෙනවා. පින්නතුනේ ඇතැම් විට ඔබ ඔබේ දරුවාට කරන ලොකුම ආශිර්වාදාත්මක පින්කම මේක. ඔබේ දරුවාගේම වයසේ වෙනත් දරුවේ දෙනෙකුට සලකනවා. දරුවෙකුට සලකනවා. පින්නතුන ඔබ විශ්වාස කරනවද අපි දැකලා තියෙනවා ශ්‍රී ලංකාවේ ඇතැම් විට අම්මල සාතල මෙහෙම සලකපු අය. තමන්ගේ දරුවෝ දෙන ලොකුණාම දරුවෝ දෙන ඈත ප්‍රදේශයකට ගිහිල්ලා ඇතැම් විට ඈත රටකට ගිහිල්ලා අන්තිම කාලේ සරකන්නේ කවුද? ඔව් අර තමන් සලකපු තමන්ගේ දරුවෝ දෙන නෙවෙයි. අර අල්ලපු ගෙදර පිටස්තර අර ඈ බොහොම ටිකකින් සලකපු වෙනත් දරුවෙක් තමයි අන්තිමට සලකන්නේ. අන්තිම මොහොතේ ඇවිල්ලා බලන්නේ අර ඈත ඉන්න පුතාල දරුවෝ නෙවෙයි, දුවල නෙවෙයි. අර ළඟ ඉන්න අර පිටස්තර දරුවෝ තමයි ඇවිල්ලා සලකන්නේ. පින්නතුනේ ඒ දරුවාම නොසලකුවත් ඔබ හොඳට මතක තියාගන්න ඔබ එහෙම දරුවෙකුට සලකලා තියෙනවා නම් වෙනත් අයට ඔබේ දරුවා ඔබට නොසලකුවත් අර පිට දරුවන්ගෙන් ඒ කරපු උපකාරයට වෙන කොහෙන් හරි දරුවෙක් ඇවිල්ලා ඔබට අවසාන මොහොතේ සලකනවා. එතැන් විට ඔබට දරුවා නොසිටියත් ඔබ කවදාවත් අන්තිම මොහොතේ අසරණ වෙන්නේ නැහැ. දිට්ඨධම වේදෙනිය වශයෙන් මේ ජීවිත කාලයෙම ඔබට ආනිසංසය ලැබෙනවා. එනිසා මෙන්න මේ වගේ කුසල දහම් නිතර දානමේ වශයෙන්, සීලමේ වශයෙන්, විශේෂයෙන් මෛත්‍රී භාවනාවේ වශයෙන් නිතර නිතර පින්කම් කරගන්න. තමන්ට වැඩිපුර සිතන විදිහේ යහපත් දේවල් තමන්ගේ ජීවිතය තුලින් කරගන්න උත්සාහ කරන්න. අන්න ඒ නිසාම තමන්ගේ හිතේ සතුට වැඩි වෙනවා. ඒ සතුට වැඩි වෙනකොට ඒ මානසික සුවය තමන්ගේ මුළු ශරීර පද්ධතියටම, ෆිසිකල් බොඩි එකටම බලපානවා. තමන්ට හැදෙන තින හුඟක් ලෙඩ දුක් වලින් තමන්ට නිදහස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෛත්‍රී භාවනාවේ ආනිසංස විදියට කලක් භාවනා කරනකොට manussානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති කියලා දක්වනවා. ඔහු මිනිස්යන්ට ප්‍රිය කෙනෙක් වෙනවා. මිනිස්යන්ට විතරක් නෙවෙයි අමනුස්සයන්ටත් ප්‍රිය කෙනෙක් වෙනවා. දේවතා රක්ඛන්ති දෙවියන් විසින් ආරක්ෂා කරනවා. කාලයක් යද්දී ඔහුට යාළුවෝ හුඟක් ලෝකේ නිර්මාණය වෙනවා. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා නිතර ප්‍රාර්ථනා කරන්න. මුළු ලෝකෙම ඉන්න සත්‍යයන් තමන්ගේ වටේ ඉන්නවා කියලා හිතලා, ඒ මැදින් තමන් ඉන්නවා කියලා හිතලා පුළුවන් නම් මේ මෛත්‍රී සිතුවිල්ල දිනු කරන්න. ඔබට දැනෙන ඔබ අර ශාරීරික වශයෙන් ආහාර පානියක් දුන්නා වගේ නෙවෙයි, මුළු ලෝකයේම සාපිපාසාවලින් ඉන්න, දුක් පීඩාවලින් ඉන්න අයට ඔබ සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඔබට නොමිලේම මහා කුසලයක් කරගන්න පුළුවන්. සතර දිසාවින සීලම සත්‍යෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා හැකිතාක් ප්‍රාර්ථනා කරන්න. මෙන්න මේ සිතුවිල්ල ඉහළටම කෙනෙකුට දිනු කරගන්න පුළුවන් නම් ඒ තැනැත්තාට සඳහන් කරනවා බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ කියලා. මේ ලෝකෙම ඔහු බ්‍රහ්ම විහරණයක් ඇති කරගත්තු කෙනෙක් වෙනවා. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් ජීවත් වෙන ලෝකයා කෙරෙහි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සිව්බම විහරණ පතුරුවමින් තමයි වාසය කරන්නේ. එතකොට ඔබත් බ්‍රහ්මෙක් වගේ වෙනවා. ඔබේ හිතේ තියෙන දුක් පීඩා රසකින් ඔබට නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. මේ මෛත්‍රී සිතුවිල්ලම පාදක කරගෙන ඔබ යම්කිසි ප්‍රාර්ථනාවක් කරන්න බලන්න. ඒ ප්‍රාර්ථනාවත් ඉෂ්ට වෙනවා. යම්කිසි කෙනෙක් ලෙඩ වෙලා ඉන්නකොට ඔබ මෙතෙක් කලක් වඩපු මෛත්‍රී සියල්ලක් මේක තැනකට කැටි කළා. ඒ ඔබ ඉලක්ක කරන, ફોકસ කරන කෙනාට හොඳට අරමුණු කළා. ඒ තැනැත්තා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා නිතර ප්‍රාර්ථනා කරා. ඔබ ලෙඩ වෙච්ච වෙලාවකදී ඔබ මෙතෙක් කලක් වඩපු මෛත්‍රී භානාව සිහිපත් කරලා මෙතෙක් කලක් මා වඩපු මෛත්‍රී ආනිසංසයෙන් මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දිගාසිරි ලබම්වා කියලා ප්‍රාර්ථනා කරා. ඒ විතරක් නෙමෙයි මේ මෛත්‍රී භාවනාවේ ආනිසංසය අපට මියගිය ඥාතීන්ටත් අනුමෝදන් කරන්න පුළුවන්. දෙවියන්ටත් අනුමෝදන් කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න නම් හාමුදුරු වඩම්මල දානයක් දෙන්න ඕනේ කියලානේ. ඒක තමයි සාමාන්‍යයෙන් අපි හිතන්නේ. නමුත් පින්වත්නි අපි රකින සීලය, සීල රැකලා සීලය අනුමෝදන් කරන්න පුළුවන් මියගේ ඥාතීන්ට. අපට මෛත්‍රී භාවනා වඩලා අපේ ආමඩ සාතර පින් අනුමෝදන් කරන්න පුළුවන් මියගේයිද? මෛත්‍රී භාවනා වඩලා ලෝකේ ඉන්න අනිත් සියලුම පින් අනුමෝදන් වෙන බලාපොරොත්තු වෙන සත්‍යයන්ට පින් අනුමෝදන් කරන්න පුළුවන්. මේක ඉහෙළම පින්කමක් විදිහට දේශනා කළා. ඊළඟට පින්වතුනි තවත් කාරණයක් තමයි ඔබ අසපු ප්‍රශ්නේ අපි කලිනුත් යම් කිසි තොරතුරු ටිකක් ඒ ගැන සඳහන් කළා. අපේ හිතට අකුසල සිතුවිල්ලක් ආපු අවස්ථාවේදී අපි දුරු කරගත යුතු ආකාරය. මූලික වශයෙන් අපි සඳහන් කළා අපට සාමාන්‍ය මට්ටමේදී එකපාර අකුසල විතරක් වලින් දුර වෙන්න බෑ. අපි මුල් වශයෙන් කරන්නට ඕන දෙයක් තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම පංචශීලය මත පදනම්ව ජීවිත ගත කිරීම. ඒක පළවෙනි පියවර. ඊළඟට තවත් පියවරක් ඉදිරියට අපට සඳහන් කරන්න පුළුවන්. ඡන්ද, ద్వේස, බය, මෝහ කියන මේ සතර අගතියට නොගිහිලා වාසය කිරීම. කෙනෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වය බලන්නේ යම් කිසි කෙනෙකුගේ පර්සනලිටිය බලන එක ක්‍රමයක් තමයි. ඒක නා ඡන්දයෙන්, ద్వේසයෙන්, බයෙන්, මෝහයෙන් අගතියට යන කෙනෙක්ද නැති කෙනෙක්ද කියන කාරණේ. මේක තමයි කෙනෙකුගේ සාර්ථකත්වය බලන්නේ. යම් කිසි තීරණයක් ගන්නකොට යා ඡන්දයෙන් අගතියට ගිහිලාද මේක ගන්න කියලා බලනවා. යම් තීරණයක් ගන්නකොට යා යම්කට කැමති නම් අන්නේ කැමැත්ත මුල් කරගෙන තමයි තීරණය ගන්න. ඒක ලෝකෝත්තර ඡන්දයක් නම් කමන්නේ. තමන් නිවන් දකින්න, කෙලෙස් වලින් දුර වෙන්න, නැත්නම් මේ සසරින් මිදෙන්න වගේ ඒ උත්තරීතර බලාපොරොත්තු වන්නේ නෙමෙයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් අපි දෙයකට දැඩි ආශාවෙන් නම් තීරණ ගන්නේ, අන්නේ වෙලාවේ අපි ගන්න තීරණය සාර්ථක තීරණයක් වෙන්නේ නැහැ. ඒ නිසා එතෙන්දී තමන් යම් කිසි ඩිසිෂන් එකක් ගන්නකොට තමන් බලන්න මේක තමන් ගන්නේ ඡන්දයෙන් අගතියට ගිහිලාද කියලා බලන්න. දෙවෙනි කාරණේ තමයි බය කියන කාරණේ, ద్వේෂය කියන කාරණේ. යම් කිසි වචනයක් කතා කරනවා නම්, කෙනෙකුට ප්‍රතිචාරයක් දක්වනවා නම්, යම් කිසි තීරණයක් ගන්නවා නම් බලන්න මම මේක ගන්නේ ద్వේෂයෙන් අගතියට ගිහිලාද කියලා. අමනාපයට අමනාපයෙන්ද මේ තීරණය ගන්නේ කියලා බලන්න. අන්නේ වෙන වෙලාවේදී තීරණයක් ගන්න එපා. පොඩ්ඩක් ප්‍රමාද කරන්න එක. මොකද එවැනි වෙලාවේ ගන්න තීරණය සාර්ථක තීරණයක් වෙන්නේ නැහැ. ඒකෙන් අනිත් කෙනාට හානියක් වෙන්නේ. අනිත් කෙනාට හානියක් වෙනවා කියන්නේ ඒකෙන් ලොකුම ඩැමේජ් එක අපට වෙන්නේ. දැන් අපි හිතන්නේ කාට හරි බැන්නට පස්සේ මං එයාට හොඳ වයින් දෙකක් කිව්වා කියලා තමයි අපි හිතන්නේ නේද? ඒ බැනුම් අහපු කෙනාට සිත වේදනාවක් ඇති වෙනවා. ඒ බැනුම් අහපු කෙනාට 20%ක හිත වේදනාවක් ඇති වුණා නම් ඒ බැනපු අපට, ඒ බැනුම කරපු කෙනාට පස්සේ කාලේ 20%ක නෙවෙයි තමයි 40%ක, 50%ක හිත වේදනාවක් ඇති වෙනවා. ලොකුම ඩැමේජ් එක අපට වේ. අන්න ඒ නිසා අපි දැනගන්නට ඕන මේකේ හානිය Tamanට මුලින් වෙන්නේ. ඒ නිසා මම මේ හානියෙන් මම ආරක්ෂා වෙන්න ඕන කියන හැඟීමක් ඇති කරගන්නවා. ඒ නිසා විශේෂයෙන්ම තරහ තමයි ඉක්මනට කේන්තියාම තමයි අපට ජීවිතයේ ජය ගන්න අමාරු කාරණය. ඒ නිසා තීරණයක් ගනිද්දී ද්වේෂයෙන් අගතියට යෑම වා කල්පනාකාරීව පාලනය කරගන්න වෙනවා. ඒ සඳහා ප්‍රධානතම කමඨහනක් විදිහට බුදුහන දේශනා කළේ මෛත්‍රී වැඩීම. ඒ විතරක් නෙවෙයි, ඊට අමතරව දේශනා කළ ආඝාත පටිවිණිය කියලා සූත්‍රයක්. මේ සූත්‍රය ඊටම වැදගත්. ද්වේෂයක් ඇති වුණාම කොහොමද ඒක පාලනය කරගන්නේ කියලා. යම්කිසි කෙනෙක් කායිකව වරදක් කරනවා නම්, කයින් වරදක් කරනවා නම් බලන්න ඒක නා කයින් වරදි කළාට එයා වචනෙන් හොඳ වචන කතා කරනව නේද කියලා අර හොඳ පැත්ත බලලා එයාට සමාව දෙන්න. යම්කිසි කෙනෙක් වචනෙන් වැරදි කරත් කායිකව හොඳ දේවල් කරනවා නම් ඇතැමිට වචනෙන් නරක වචනමයි කතා කරන්නේ කෙනෙක්. හැබැයි අම්මට තාත්තට සලකනවා, දන් දෙනවා, අසරණයට පිහිට වෙනවා, සතුන්ට කෑම දෙනවා. එතකොට බලන්න මෙයා වචනෙන් ඉතින් යාට පාලනය කරගන්න බෑ. ඉතින් යාගේ පවුනේ ඉතින්. නමුත් මෙයා හොඳ වැඩ කරනවා, අම්මට තාත්තට සලකනවා, මහන්සියල වැඩ කරනවා, දන් දෙනවා, සතුන්ට කෑම දහනවා. ඒ නිසා ඒ පැත්තේ අර හොඳ පැත්ත බලන්න. හොඳ පැත්ත බලනකොට අර නරක පැත්ත අමතක වෙලා අපට අර හොඳ පැත්තෙන් යාව අපිව අපේ යමන අපි අඩු කරගන්නවා. තවත් කෙනෙක් කියනවා කායිකවත් වැරදි වැඩ කරන්නේ වාචිකවත් ඔහුගේ අතින් වැරදි වැඩ වෙන්නේ. නමුත් ඔහුට කලින් කල හොඳ සිතිවිලි එනවා. හොඳ සිතිවිලි යුක්ත කෙනෙක් අන්නේ සිතිවිලි පැත්ත ගැන හිතලා එයාගේ තියෙන යමන අපි දුරු කරන්න කියලා සඳහන් කළා. ඊළඟ සඳහා කරන සමහර කෙනෙක් ඉන්නවා කායිකවත් වැරදි කරන්නේ, වචනෙනුත් වැරදි කරන්නේ, සිතනුත් අයහපස් සිතුවිලි හිතන්නේ. මෙන්න මෙවැනි කෙනෙක් මුණ ගැහුණාම හිතන්න මේ වැරදි කරන කෙනා තව ටික කලයි මේක කරන්න වෙන මෙයාට නොබෝ කලකින්ම මේ තැනැත්තා දුගතිගාමි වෙන කෙනෙක් කියලා හිතන්න. දැන් සත්තු මරණ කෙනෙක් එහෙම දැක්කහම, හොරකම් කරන කෙනෙක් දැක්කහම, මාළු මරණ කෙනෙක් දැක්කම ඔබට ටිකක් තේන්ති යනෝනේ. මහා පව්කාරය කියලා හිතනවනේ. ඔබට බොහෝ විට හිතෙන්නේ අර මාළු ගැන තමයි හිතෙන්නේ නේද? අර මැරුමට ලක් වෙන මරණයට ලක් වෙන සතා ගැන තමයි හිතන්නේ නේ. ඇත්තටම පිනොතුනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් දැක්කනම්, රහතන් වහන්සේ කෙනෙක් ඒ සිද්ධිය ගැන දැක්කනම් වැඩිපුර අනුකම්පාවක් ඇති වෙන කවුරු පිළිබඳවද? ඔව්, අර මරණ තැනැත්තාගෙන ඒක නැත්තා වැඩි කලක් ඉන්නේ නැහැ, ඉක්මනටම අපාගත වෙන කෙනේ. තව නොබෝ කලකින් ගිහිල්ලා මේ වගේම කල්ප ගණන් දුක් විඳින කෙනේ බට මේ නිරයට වැටෙන කෙනෙක්, නැත්තම් ප්‍රේත ලෝකයට, නැත්තම් මේ තැනැත්තා තිරිසන් ලෝකයට වැටෙන කෙනෙක් කියලා උන්වහන්සේ දකිනවා. දැකලා බලන්න පුළුවන් නම් ඉක්මනටම මේ තැනැත්තා මේකෙන් බේර ගන්න බලන්න. පින්නතුනි, මෙන්න මේක තමයි සැබෑම අනුකම්පාව කියලා කියන්නේ. එනිසා කිසියම් කෙනෙක් වරදක් කරනවා නම් අපි ඇත්තට මේ කෙනා ගැන අනුකම්පා කරන්න ඕනේ. වැරදි කරන කෙනා සතුටින් නෙවෙයි ඉන්නේ. ඒ කෙනා අභ්‍යන්තරයෙන් මහා දැවීමකින් ඉන්නේ, පීඩාවකින් ඉන්නේ කෙනා. ඒ කෙනාට අපිත් කේන්ති ගත්තොත් මොකද වෙන්නේ? එතකොට ඒ කෙනාට අපි තවත් අපහසුතාවයට පත් කළා වෙනවා. අපිට තියෙන පුළුවන් තරම් කරුණාවෙන් ඒ කෙනා වළක්ව ගන්න. එහෙම නැත්නම් අපේ හිත හදාගෙන පැත්තට වෙන එක තියෙනවා. අපේ හිත නරක කරගන්න ඕනේ නැහැ ඒකෙන්. මොකද ඒ තැනැත්තා අපේ ජීවිත කාලය තුළදීම මිය ගිහිලා තැම්මෙට යා නිරයන් ඉන්න කෙනෙක්, අපාගත වෙන ඉන්න කෙනෙක්. මෙන්න මේ ගැන හිතනකොටත් අපට අරමනාපය දුරු කරගන්න පුළුවන්. හැබැයි මේකෙන් කියන්නේ අනිත් කෙනෙක් කරන ඕනම දෙයක් කරන්න කියලා නිදහසේ ඉන්න කියලා. අපට කරුණාවෙන් කියලා වළක්ව ගන්න පුළුවන් නම් වළක්ව ගන්නවා. නැත්තම් මානසික ප්‍රතිකාරයක් කරන්න ඕන නම් ඒ සඳහා යොමු කරනවා. එහෙමත් නැත්නම් යා සමාජයට ලොකු හානියක් කරනවා නම් අපට නීත්‍යානුකූල දෙයක් කරන්න වෙනවා. ඒක කරන්න නැතුව ඉන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. ඒක කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඇතැම් විට අපිට මේක නැත්නම්ත්තාගේ සමාජයේ ලොකු හානියක්, ලොකු ඩැමේජ් එකක් වෙනවා නම් අපිට නීත්‍යානුකූලව තීරණ ගන්න වෙනවා. එහෙම ගන්නෙ ද්වේෂයෙන් නෙවෙයි, ඒ තැනැත්තා කිරීම කරුණාවෙන්, ඒ තැනැත්තාගේ පීඩාවට ලක් වෙන අනිත් කෙනා කිරීම කරුණාවෙන් ගන්නෙ. ඊට අදාළ විදිහට අපි නීත්‍යානුකූලව කටයුතු කරන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට අපි අයහපත් කරන අය කෙරෙහිත් අපි මේ සිතුවිලි ඇති කරගෙන ඒකෙන් අපේ අමනාපය දුරු කරගන්නවා. යම්කිසි කෙනෙක් කායිකවත්, වාචිකවත්, මානසිකවත් මේ තුනේම හොඳ දේවල් නම් කරන්නේ අපට ඒ කෙනා ගැන බොහෝ විට අමනාපයක් නැහැ. ඇතැම් විට අපට ඇති වෙන ඊර්ෂ්‍යාවක් තමයි. හොඳට ඉන්න අය කෙරෙහි ඇතැම් විට හොඳට සාර්ථකව ඉන්නවා. ඒ කෙනා සාර්ථකව ඉන්නේ ඇත්තටම මෙයා හොඳ වචන කතා කරන්නේ, හොඳ දේවල් කරන්නේ, හොඳ සිතුවිලි හිතන්නේ. ඒ නිසා මේක නැත්තා සාර්ථකව ඉන්නවා. එතකොට යා අපටත් වඩා සාර්ථක වෙනවා. අපටත් වඩා නිවැරදිව ඉන්නේ, අපටත් වඩා මහන්සියෙන් වැඩ කරනවා, අපටත් වඩා දක්ෂයි. ඒක නේ අපට වඩා සාර්ථක වෙනවා, දිනු වෙනවා. එතකොට අපට වංචනික ධර්ම විදිහට අපි දන්නේ නැහැ තැමිට අපට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. එතෙන්දි පින්නතුනේ තමන් කල්පනා කරන්න, එතෙන්දි මේක නා මහන්සියලා මේ දහමේ උපයලා තමයි මේ දිනු වෙලා ඉන්නේ, ඔබ සතුටු වෙන්නේ ගැන. එතකොට ඔබත් පුළුවන් නම් යාගේ හොඳ ගති ගුණයක් අනුගමනය කරලා අපි දිනු වෙනේ බලන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට මේ ආඝාත පරිවිනිය සූත්‍රයේ සඳහන් කරනවා තමන්ගේ හිතට ද්වේෂයක් නැත්නම් ඊර්ෂ්‍යාවක් ඇති වෙන වෙලාවකදී කොහොමද ඒක පාලනය කරගන්නේ කියන කාරණය. එතකොට මේක සාමාන්‍ය විදිහට පාලනය කරගන්න ක්‍රමය තමයි. නමුත් මීට වඩා තව ඉහළ දියුණුවක්, අවිද්‍යාව දියුණු කරන ක්‍රමයක්, අවිද්‍යාව ප්‍රහීණ කරන ක්‍රමයක්, සතර සතිපට්ඨාන වඩන තවත් දර්ශනයක් බුදුදහමේ විස්තර කරනවා. ඉතින් ඒකත් අපි ඉඩ ලැබෙන අවස්ථාව අනුව ටිකෙන් ටික පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ මූලික වශයෙන් මේ සඳහන් කළේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරනකොට ඒ ධර්මයේ කෙරෙහි ටිකෙන් ටික නැඹුරු වෙලා අපේ අකුසලෙන් මිදලා කුසල දහම් කරන ආකාරය සහ ඒ කුසල දහම් වැඩි වීම නිසා අපට මේ ජීවිත කාලයේම අපේ ජීවිතය සාර්ථක කරගත හැකි මාර්ගයයි මේ අප මුලින් සාකච්ඡා කළේ. ඉතින් මේ විදිහට අපි ටිකෙන් ටික හිතේ තියෙන දැඩි ලෝභය, ద్వේෂය අඩු කරගන්න අතරේදී අපි සතර අගතියෙන් සඳහන් කළා ඇතැම් විට අපි බිය නිසා අගතියට යනවා. යම් තීරණයක් ගන්නකොට අනිත් කෙනා තමන්ට දෝෂ ආරෝපණය කරයි කියලා බයෙන් යම්කිසි කටයුත්තක් අපි කරන්නේ. මෙන්න මෙතෙන්දී පින්නතුනේ හුඟක් සැලකිලිමත් වෙන්නට ඕන. සමහර අයට අපි කියනවනේ හරිම ඉවසිලිවන්තයයි කියලානේ. එයා හරිම විසිරවන්ත කෙනෙක්, හරිම තැම්පත් කෙනෙක් කියලා කියනවා. ඇත්තටම එයා හොඳ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඇතැම් විට මේ කෙනත්තා මේ විදිහට සංවරශීලීව ඉන්නේ තැම්පත් වෙන්නේ මොකද දන්නවද? බය නිසා. යම් කිසි දෙයක් කරෝතින් අනිත් අයගෙන් දෝෂාරෝපණයක් එල්ල වෙයි කියලා බය නිසා, කාගේ හරි වරදක් පෙන්වා දුනොත් බය නිසා, බයෙන් අගතියට ගිහින් මේ තැනට නිස්සබ්ද වෙනවා. ඇතැම් විට මෙයාට ලොකු පාඩුවක් වෙයි කියලා පාඩුවට බය නිස්සබ්ද වෙනවා. නමුත් මේ ගැන දන්නේ නැති අනිත් අය කියන එයා හරියම හොඳයි, කිසිම වචනයක්වත් කතා කරන්නේ නැහැ, ඇහැක් කැරලා බලන්නේ නැහැ කියලා කියනවා. ආ, හිතරි දෙන කිසියම් දෙයක් කාටවත් කියන්නේ නැහැ කියලා කියනවා. ඇතැම් විට මේ ඉන්නේ බයෙන් අගතියට ගිහින් මෙයා ඉන්නේ. එතකොට එකාතකින් බයෙන් අගතියට යනවා, අනිත් පැත්තෙන් ද්වේෂෙන් අගතියට යනවා. එක්කෙනෙක් ද්වේෂෙන් අගතියට ගිහිල්ලා ආවේගශීලව කෙනෙකුට බනිනවා. එයාත් අගතියට ගිහිල්ලා ඉන්නේ. තව කෙනෙක් කියනවා බයෙන් අගතියට ගිහිල්ලා. බයෙන් අගතිය ගිහිල්ලා මුකුත්ම කතා කරන්නේ නැහැ, නිස්සබ්ද වෙන ඕන දෙයක් වෙන්න කියලා. ඒකත් බුදුදහමෙන් අනුමත කරන්නේ නැහැ. එතකොට එකාතකින් ද්වේෂයෙන් අගතියට යෑම අනුමත කරන්නේත් නැහැ. අනිත් පැත්තෙන් බියෙන් අගතියට යෑම අනුමත කරන්නේත් නැහැ. මෙන්න මේ දෙකටම නොගිහිල්ලා තමන් කටයුතු කර යුතු ආකාරය තමන් දැනගන්නට ඕන. ඒ නිසා තමා කටයුතු කරන්නේ නිශ්ශබ්ද වෙන්නේ බයෙන් අගතියට ගිහිල්ලාද? ඒ වගේම තමන් වරදක් පෙන්වා දෙන්නේ ද්වේෂයෙන් අගතියට ගිහිල්ලාද කියන එක ගැන තමන් තමන්ගේ සිත ගැන දැනුවත් ඉන්නට ඕන. දැන් මේකට තමයි අපිට ධර්ම අවබෝධය ඕනේ. ඊළඟට මොහයෙන් අගතියට ගිහිල්ලා සමහර තීරණ අපි ගන්නවා, එතැන් විට කර්මය ගැන අපි නොසලකා මේ දේ කරෝතින් කර්මයෙන් තමන්ට ඒක අනිත් පැතර එනවා කියලා තමන් දන්නේ. අවිද්‍යාවේ මුලා වෙලා මේ තීරණ ගන්නවා. ඇතැම් විට පොඩි දෙයක් අපි කරන්නේ, ඇතැම් විට ඒ දේ පොඩි වුණාට ලොකු කර්මයක් අපට ඒක රාසි වෙනවා. විශේෂයෙන් පිනතුනි කර්මය ගැන හොඳ අවබෝධයෙන් අපි කටයුතු කරන්න ඕනේ. විශේෂයෙන් අපි අම්ම තාත්තා ගැන කටයුතු කරනකොට අපි හුඟක් අකුසල දහම් අපට සිද්ධ වෙනවා, අපි හරියට ධර්මය ගැන අවබෝධයක් නොතිබ්බොත්. එනිසා විශේෂයෙන් අම්මා තාත්තා ඇසුරු කරද්දී ඇයට හිත නොදෙදෙන විදිහට අපි කටයුතු කරන්න ඕන. ඇතැම් විට පොඩි කාරණේ නිසා අපට අකුසල සිද්ධ වෙන්න පුළුවන්. එනිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ අම්මා තාත්තට වරදවා පිළිපැද්දොත් ලොකු අකුසලයක් වෙනවා. ඒ වගේම අම්මා තාත්තට මැනවින් පිළිපැද්දොත් ඒ අම්මා තාත්තා දෙන්නා ගෙදරම පින් කුමුරු දෙකක් බඩපත් වෙනවා. ගෙදරින් නම් අපට සුගති යන්නටත් පුළුවන් අම්මා තාත්තට උපස්ථාන කරලා. ඒ වගේම වැරද වුණොත් අපට ඇතැමිට ඒකම ලොකු අකුසලයක් බඩටපත් වෙනවා. එහෙම නොවනට නම් අප කර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙනට ඕන. මේ කරන කර්මයෙන් තමන්ට විපාක ලැබෙනවා කියන අවබෝධයක් විශ්වාසයක් තමන්ට තියෙනට ඕන. ඒකෙන් අපට හුඟා දුරට අකුසලෙන් මිදෙන්නට පුළුවන්, මොහයෙන් අගතියට නොගිහිල්ලා. එතකොට පිනොතින් මෙන්න මේ වගේ සතර අගතියට ගිහිලා අපි තීරණ ගන්නවද නැද්ද කියන එක ගැන තමන් තමන්ගේ ජීවිතය ගැන නිතර සැලකිල්ලෙන් අවධානයෙන් ඉන්න ඕන. තමන්ගේ සිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න ඕන. එතකොට මෙන්න මේ මාර්ගයේ මේ කර්මයේ පිළිබඳව තියෙන අවබෝධයත් එක්ක යන මේ ධර්ම මාර්ගයේ අපේ කුසලය දිනු කරගන්න ක්‍රමය බුදුහාඳුරෝ ඊටාම වැණීමෙන් පෙන්වා දුන්නා. අපි සාමාන්‍ය දානයක් දෙනවා විතරක් නෙවෙයි, ඒ දෙන දානය ගැන නිතර නිතරම තමන් හිතන්නට ඕන. අම්මට තාත්තට සලකන හැටි, ස්වාමින් වහන්සේලාට උපස්ථාන කරන හැටි, බුද්ධ පූජා පවත්වන හැටි, මේක කරන වෙලාව විතරක් නෙවෙයි, ඒක කළාට පස්සෙත් නැවත නැවත හිතන්න. එතකොට ඒකේ ආනිසංස තව වැඩිපුර වාර ගානක් දිනු වෙනවා. ඒක කොහොමද කරන්නේ? ඒ දානය හුදෙක් දානයක් විතරක් නෙවෙයි, ඒක ඡාගානුස්සති භාවනාවක් කරගන්නට ඕන. ඔබ දීපු දානයක් ගැන නිතර නිතර හිතනවා නම් ඒක දානෙ නෙවෙයි, ඊට පස්සේ ඒක මොකද්ද? ඒක ඡාගානුස්සති භාවනාවක් වෙනවා. ඔබ බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියපු එක ගැන නිතර නිතර හිතනවා නම් බුදු ගුණ, ඒක බුද්ධ පූජාවක් නෙවෙයි, ඊට පස්සේ ඒක මොකද්ද? ඒක බුද්ධානුස්සති භාවනාවක් වෙනවා. ඔබ ධර්ම ශ්‍රවණය කරන වෙලාව ධර්ම ශ්‍රවණයේ ආනිසංස ලබා ගන්න අතරේදී ඒ අහන ධර්ම කරුණු ධර්මයේ ගුණ නැවත සීකරනවා නම් ඒක ධම්මානුස්සති භාවනාවක් වෙනවා. ඒක තවදුරටත් ගියාට පස්සේ ඒක බොජ්ජංගයක් වෙනවා, ධම්මවිජය සම්බොජ්ජංගයක් වෙනවා. ඔබ ස්වාමීන් වහන්සේලාට පූජා කරන දානය හුදෙක් සංඝසතු දානමය විතරක් නෙවෙයි, ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුණ නිතර නිතර හිතනවා නම් ඒක සංඝානුස්සති භාවනාවක් වෙනවා. ඔබ රකින සීලය පංචශීලය ගැන නිතර නිතර හිතන්න, මම මේ වගේ සීලපද දිනපත ආරක්ෂා කරනවා කියලා නිතර සතුටින් සිහි කරන්න. එහෙම සිහි කරනකොට ඒක සීලය පමණක් නෙවෙයි, ඒක සීලානුස්සති භාවනාවක් වෙනවා. ඔබ දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ පින් අනුමෝදන් කරන දෙවියන් මේ වගේ කුසල් දහම් කරලා අද සුගති ඉන්නවා කියලා ඒ දෙවියන් පුහුණු කරපු ගුණාංග ගැන දානය, සිල්වන්ත භාවය, ප්‍රිය වචන කතා කිරීම, දෙමව්පියන් සැලකීම මේ ආදී ගුණයන් රැකලා තමයි මනුස්ස ලෝකෙ හිටියේ අය දිවි ලෝකෙ ගිහිලා ඉන්නේ. අන්නේ දෙවියන්ගේ ගුණ සිහිපත් කිරීම භාවනාවක් එක. ඒකට මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ දේවතානුස්සති භාවනාව කියලා. බලන්න පේනතුනේ බුදුරජාණන් වහන්සේ අපට මේ කුසලයේ දිනු කරගන්න හැටි කොච්චර ලස්සනට දේශනා කළා tie. එනිසා තමන් කරන හොඳ දේවල් සමග නිතරම ඉන්න ජීවිතේ. එතකොට තමන්ට වෙච්ච අඩුපාඩුකම් අමතක වෙලා පිටුපස්සට යනවා වැඩිපුර කුසලයේ ප්‍රබල වෙනවා. ජීවිතයේ සතුට සැනසීම වැඩි දිනු කරගන්නට අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ දේවල් වලින් තමන්ගේ ජීවිතේ සඵල කරගන්න අතුරින් බුදුරජාණන් වහන්සේ අපට ඊළඟට මාර්ගය දේශනා කළා. අපේ ජීවිතේ වඩාත්ම ප්‍රඥාව දිනු කරගත හැකි ආකාරය. බුදුහාමර දේශනා කරනවා පඤ්ඤා ජීවෙන් ජීවිත මහෞසෙට්ටම් කියලා. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතේ තමයි වටිනාම ජීවිතය වන්නේ කියලා. අර දැන් අපි මෙතේ සඳහන් කරපු කුසල දහම් ටික සාමාන්‍ය කෙනෙකුටවත් කරන්න පුළුවන්. නමුත් ජීවිතයේ කෙනෙක්ගේ වටිනාකම තීරණය කරන්නේ මේ පින්කම් කිරීම මතම නෙවෙයි. කෙනෙකුගේ ජීවිතයේ වටිනාකම තීරණය කරන්න යා කොච්චර ප්‍රඥාවෙන් ජීවත් වෙනවාද කියන කාරණේ මත. බලන්න පින්නොත්නේ අපි කොයිතරම් දුරට ප්‍රඥාවෙන්ද ජීවත් වෙන්නේ කියලා. ඊටම සරල උදාහරණයක් කියන්නම්. අපි රාත්‍රී කාලයේ පාරක යනකොට කැලෑ පාරක යනකොට අපි ෆ්ලෑෂ් ලයිට් එකක් ගහගෙන යන ටෝච් එකක් ගහගෙන අපි යනවා. අපි ටෝච් එක පාරේ ගහගෙන යනකොට එක පාර සර්පෙක් දකිනවා. දැක ගම මොකද වෙන්නේ? දැකම එකපාර ගැස්සිලා යනවනේ. බය වෙනවනේ. ඇයි අපි එහෙම බය වෙන්නේ? එහෙම බය වෙන්න හේතුවක් තියෙනවා. ඔබ හිතන්නේ ලොකු බරපතල හේතුවක් කියලා. බලපතල හේතුවක් නෙවෙයි, බොහොම සරල හේතුවක් තියෙනවා. ගැඹුරු හේතුවක් නෙවෙයි. ඒ ටෝච් එක ගහගෙන යනකොට අපි බය වෙන්නේ, අපි ඉක්මනට යන වෙලාවකදී තමයි ඒක වෙන්නේ. කලබලෙන් යන වෙලාවක අපිට හිතෙන්නේ අපි දැන් ඇහැ තියෙන ටෝච් එක ගාවනේ. අපි කකුල් දෙක දිහා බලාගෙන කවදාවත් යන්නේ නැහැ. අපි යන්නේ කොහොමද? අපිට ඉස්සරහ ටෝච් එක දිහා, ටෝච් එක එළිය වැටිච්ච තැන දිහා බලාගෙන තමයි යන්නේ. අපි බය වෙන්නේ ඇයි? අපි මනසින් හිතන් ඉන්නේ Taman දැන් ඉන්නේ ටෝච් එක ළඟ කියලා. ඔක තමයි හේතුව. අපි මෙතන හිටියට අපි යනකොට යන්නේ ටෝච් එක උඩේ, ටෝච් එක එළිය උඩේ Taman ඉන්නේ කියලා. ඔබ බලන්න යම් කිසි වෙලාවක ඈත කන්දක අර සර්පයාම ඉන්න දැකුවත් ඈත කන්දක ඔබ බය වෙනවද? බය වෙන්නේ නැහනේ. එතකොට ඔබ බය වෙන්නේ අර ටෝච් එක ගහගෙන යනකොට තමයි බය වෙන්නේ. ටෝච් එක ගහගෙන ගියාට බය වෙන්නේ නැහැ. ඔබ ටෝච් එක ගහගෙන යන වෙලාවේ හරියට සිහියෙන් ගියොතින් මම මේ පිටුපස්සේ ඉන්නේ ටෝච් එක මං ඉස්සරහා බලන්න විතරයි ගහන්නේ කියලා බලාගෙන ගියොතින් බය වෙනවද? එදාට බය වෙන්නේ නැහැ ඔබ. එතකොට මේ සිහියෙන් ගියා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් කකුල් දෙකෙන් හිටියොත් බය වෙයි කියලා නේ සර්පයා. දැන් මේක හොඳට අහගෙන ඉන්න මේ උදාහරණය. මේ උදාහරණයෙන් තමයි ඔබගේ ප්‍රඥාවන්තභාවය බලන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් දැන් ඈත නිසානේ බය නොවෙන්නේ. හොඳට සිහියෙන් ගිය ඈත හා එතන හිටියේ මෙහෙ ඉන්නෝ පාරෙන් වෙන පාරක යනවා දැන් බයක් නැහැ. හැබැයි එකපාර කකුල් දෙකෙන් හිටියොත් බය වෙයි කියලා ඔබ හිතනවා. ඔබ හිතනවද රහතන් වහන්සේ කෙනෙක්ගේ කකුල් දෙක ළඟ සර්පෙක් හිටියොත් බය වෙයි කියලා? රහතන් වහන්සේගේ කකුල් දෙක ළඟ නෙවෙයි පිනොතුනේ, රහතන් වහන්සේගේ ඇඟට සර්පෙක් වැටුණොත් බය වෙන්නේ නැහැ. ඇයි බය නොවෙන හේතුව? ඇයි බය නොවෙන හේතුව? සර්පෙක් හිටියොත් සර්පෙ අයින් කරන්න පුළුවන් රහතන් වහන්සේ. සර්පෙ ඉන්න තැනින් ඈත් වෙලා යන්නත් පුළුවන්. හැබැයි සර්පයාගේ ඇඟට වැටුමට බය වෙන්නේ. ඇයි බය නොවෙන හේතුව? බය නොවෙන හේතුව තමයි අපේ ශරීරයට කුමක් හෝ දෙයක් වැදිලා අපි ඒක තේරුම් ගන්නකොට අපි තේරුම් ගන්නේ කාය විඥානේ නෙවෙයි මනෝ විඥානේ. ශරීරයට දෙයක් වැටෙනකොටම අපි බය වෙන්නේ, අපි හිතන් ඉන්නේ මේ ශරීරයට වැටිච්ච එක දැනුනේ කාය විඥානෙන් කියලා. නමුත් කාය විඥානෙට නෙවෙයි මේක තේරෙන්නේ. කයට මෙහෙම දැනුනට ඒක පියවර ගානක් ගිහිල්ලා මනසින් තමයි හඳුනාගන්නේ මේක. කයට වේදනාව දැනෙනවා. හැබැයි මේ සර්පයේගේ වේදනාවක් කියලා දැනගන්නේ කයින් නෙවෙයි, දැනගන්නේ මනසින්. දැන් බලන්න, ඔබ පාරක යනකොට ඔබට සර්පෙක් පෑගුණා කියලා කියමු. එතකොට ඔබ යනකොට දන්නව ඒ සර්පය වගේම හදපු රබර් වලින් හදපු සතෙකුත් ඉන්නවා. ඔබ කලින්ම දන්නව මේ සර්පයා මේ රබර් වලින් හදලා තියෙනවා කියලා. දැන් එක තැනක ඇත්ත සර්පයෙක් ඉන්නවා, අනිත් තැන රබර් වලින් හදපු සර්පයෙක් ඉන්නවා. දෙකම පෑගෙනකොට එකම විදියයි. සර්පය දෙන්නම කෑවෙත් නැහැ. නියම සර්පයේ පිටට කකුල තියෙනකොට බය වෙනවා ඔබ. අනිත් රබර් වලින් හදපු සතාගේ ඇඟට පය තියෙනකොටත් එකම වේගෙන් තියන්නේ. ඔබට බයක් හිතෙනවද? බයක් හිතෙන්නේ නැහැ. එතකොට ඔබ ස්පර්ශයෙන් නම් ඔබට බය ඇති වුණේ. එහෙනම් සත්තු දෙන්නගේම බය හට ගන්නට ඕන. එතකොට බය හටගත්තේ මොකකින්ද? අර ඇත්ත සර්පයා කියන එකෙන් තමයි බය හටගත්තේ. අනිත් එකාට දැක්ක මේ රබර් සර්පයෙක් කියලා. ඇත්තටම සර්පයාගෙන් නම් බය ආවේ ඔබට දෙකේදීම සමාන බයක් එන්න ඕන. හැබැයි ඔබ අනිත් එකත් රබර් සර්පයෙක් නෙමෙයි ඇත්ත සර්පයෙක් කියලා හිතුණා මොකද්ද වෙන්නේ? දෙකටම බය වෙනවා ඔබ. එතකොට බලන්න බිය කියන එක ආවේ ඒ සර්පයාගෙන්ද? සර්පයාගෙන් නෙවෙයි බිය ආවේ. සර්පයාගෙන් නම් බිය ආවේ අර දෙකෙන්ම සමාන බයක් තමන්ට එන්නට ඕන. අන්නේ වගේම තමයි මේ ඇඟට ස්පර්ශ වෙනකොට සර්පයේද නැද්ද කියන එක තීරණය වන්නේ කයින් නෙවෙයි, තීරණය වන්නේ මනසින් මනෝවිඥාණයෙන්. එතකොට රහතන් වහන්සේ ඇඟට සර්පයෙක් වැටුණාද දන්නව ඒක තේරුම් ගන්නකොට, ඇඟේ ස්පර්ශය තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මනසින් කියන එක දකිනවා. මනසින් කියන එක දැකලා ඒ මනසේක නැවත බාහිර රූපයේ සර්පයා ඉන්නවා කියලා අනිත් පැත්තට ආරෝපණය කරන්නේ. ඒක මනසින් හටගත්තු එක, මනසින්ම නිරුද්ධ වීමක් කියන එක දකිනවා. ඒක ගැඹුරු සංකල්පයක්. නිකන් උදාහරණයක් විතරක් මතක තියාගෙන අපි ඉදිරියේදී තවත් විස්තර කරනවා. මෙන්න මෙහෙම යථාර්ථයක් ලෝකේ තියෙන එක ගැන සරලව තේරුම් ගන්න. එතකොට ඒ කාය ස්පර්ශය අපි මේ සඳහන් කළේ. දැන් අපි හිතන් ඉන්නේ ශරීරයට ස්පර්ශ වුණාම දුක එන්නේ කියලා. ශරීරයට ස්පර්ශ වෙච්ච නිසා නෙවෙයි දුක ආවේ. අපි 얘 ගැන හිතන ආකාරයෙන් වෙනත් උදාහරණයක් කියන්නම්. අපි නිතර කියන උදාහරණයක්. ඔබේ ළමයෙක් දුව හෝ පුතා වඩාගෙන ඉන්නකොට ඔබේ ඔළුවට හයියෙන් ගැහුව කියලාම එකක්. ඔළුවට ටොක්කක් යන හයිය. ඔබ කේන්ති ගන්නවද? කේන්ති ගන්නෑ. ආයි තවත් දරුව සිප වැළඳ ගන්නෝනේ. හැබැයි බලන්න ওই වේගයෙන්ම ඔබෙත් එක අමනාප වෙච්ච කෙනෙක් ටොක්කක් යන කියලා කියමු. මොකද වෙන්නේ? ඇතැම්මිට පොලිසිය යන්නත් පුළුවන් නේ. එතකොට ඔබට දුක හටගත්තේ, ඔබේ හිතේ වේදනාවක් හටගත්තේ අර ටොක් කැනපු එකෙන් නම් දෙන්නම සමාන වෙන්න ඕන නේ. දැන් අම්ම කෙනෙක් දරුවෙක් දරුවව වඩාගෙන ඉන්නකොට අම්මගේ කොණ්ඩෙන් අදිනවා. කොණ්ඩෙන් ඇද්දාම මම කේන්ති ගන්නවද? නෑ. අම්ම ඉතින් දරුව ටිකක් කොණ්ඩේ අත්තරලා ඉතින් දරුව ආයෙත්ින් වැළඳ ගන්නවා. හැබැයි බලන්න ওই විදියටම අම්මා බස් එකක යද්දි කවුරු හරි පිරිමි කෙනෙක් කොණ්ඩෙන් ඇද්දොත් මොකද වෙන්නේ? ඔව්, නවතින්නේ පොලිසියෙන් තමයි නේද? බස් එකත් එක්කම පොලිසියට යන්න වෙනවා. එතකොට බලන්න ඇදපු වේගය දෙකම සමානයි. එහෙනම් බලන්න මේ කායිකව දේවල් වලින් ඔබ මෙතෙක් දුක් සැපමින් දී කයට වේදනාව ආපු හින්දද ඔබේ හිතපු ආකාරයෙන්ද කියලා බලන්න. පින්නතුනි, මෙන්න මේක තමයි බුදුදහමෙන් උගන්වන යථාර්ථය. මෙන්න මේක අපි ඉතාම පැහැදිලිව තේරුම් ගත්තොත් එදාට තමයි අපට බුදුහාඳුරගෙන ශ්‍රද්ධාව හටගන්නේ. අද අපට අපි බුදුහාඳුරන්ට මල් පහන් ටිකක් පූජා කළේ අපි අම්මා තාත්තා අපට පොඩි කාලේ කියලා දුන්න පුතේ මේ බුදු සාදු බුදුහාඳුර හරිම කරුණාවන්තයි. මුණුමහන්සිට ඊරිද බල තිබුණා. ඒ නිසා බුදුහාඳුරන්ට වඳින්න කියලා වඳින පුරුදු කරානේ. ඔය ඒ ටිකට තමයි ඔබ දැන් වැන්දේ. නමුත් ඔබ මේ ධර්මාබෝධය ලබා ගත්තට පස්සේ වඳින්නේ කොහමද? යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකිනවා නම් ඒ තැනැත්තා මා දකිනවා කියන කාරණය. මෙන්න මේ දේ නේද බුදුහාඳුරෝ පැහැදිලි කළේ. මේ දුක හටගන්න ආකාරය නේද බුදුහාඳුරෝ සඳහන් කළේ කියලා ඔබට එදාට බුදුහාඳුරෝ ගැන පැහැදීමක් හටගත්තොතින් එදාට ඔබ වඳින්නේ අද වඳින විදිහට නෙවෙයි. ඔබ ඊටාම ගෞරවයෙන් වඳින්නේ. ඒ විතරක් නෙවෙයි එදා පටන් ඔබට දිනපතාම වැඩිපුර මතක් වෙන්නේ කවුරුන්ද? බුදුහාඳුර මතක් වෙනවා. ඔබ අහලා ඇති සරියුත් හාඳුර ගැන. සරියුත් හාඳුර කියන්නේ බුදුරජාණන් වහන්සේට විතරක් ප්‍රඥාවෙන් දෙවෙනියන් උත්තමයන් වහන්සේ. ඒ සරියුත් හාඳුර පැවිදුණාට පස්සේ හැමදාම උන්වහන්සේ සැතපෙන්න කලින් බලනවා අස්සජි හාඳුර කොහෙද ඉන්නේ කියලා. අස්සජි හාඳුර කියන්නේ කවුද? අර සරියුත් හාඳුරට මුලින්ම ගාථා කියපු හාඳුරෝ ඊයේ ධම්මා කියන ගාථාව. තමන්ට මේ ධර්මයේ මුලින්ම දේශනා කරපු අර අස්සජි හාඳුර ඉන්න දිහාවට වැඳලා තමයි සරියුත් හාඳුර සැතපුණේ. ඒ පැත්තට වැඳලා ඒ පැත්තට හිස දාලා තමයි උන්වහන්සේ සැතපුණේ. ඒ තරම් ගෞරවයක් හටගත්තා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගත්තොත් අපට එදාට දවසට වැඩිපුර වාර ගාණක් මතක් වෙන්නේ බුදුහාමුදුරුවෝ. ඒ ධර්මයේ දේශනා කරපු ස්වාමින් වහන්සේලා තමයි හැමදාම අපට මතක් වෙන්නේ. ඇයි ඒකට හේතුව? ඒ ධර්මයෙන් විතරයි මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. අද අපි යම් කිසි කායික මානසික දුකක් විඳිනවා නම් ඒ සම්පූර්ණම දුක් ටික විඳින්නේ බාහිරින් නෙවෙයි. අපි විඳින්නේ මොකෙන්ද? අපි හිතන විදියෙන්. අපේ වැරදි ආකල්පය ඉග්නොරන්ස් එක ඩිලූෂන් එක නිසා මේ දුක් විඳිනේ. දැන් බලන්න කායික වේදනාවෙන්වත් අපි දුකක් නොවිඳිනව නම් එහෙනම් කොහොමද ඇසර දකින්න රූප වලින් දුක් විඳින්නේ? රූපයක් ඇවිල්ලා ඇහි වදිනවද? වර්ණ රූපේ විතරයි එන්නේ. කනට ශබ්දයක් එනකොට කනට ලොකු ඩැමේජ් එකක් වුණේ නැහැ ශබ්ද තරංග ටිකක් කනට ආවේ. නාසයට ගඳ සුවඳක් එනකොට ඒ සුවඳ ආවේ. රසයට දිව රසය විතරයි ගැවුනේ. මේ ටිකෙන් නේ අපි දුක් සැප විඳින්නේ නේ. කායිකවත් අපට දුක් ටික අපි විඳේ මනසින් නම් පින්නතුනේ එදාට මේ ගෙදර බඩු මුට්ටු ටිකක් එහෙම කරයි කියලා, නැත්නම් ගෙදර අපිට සුදු කරයි කියලා, දරුවේ කකේ කරුණයි කියලා, Tamanට බැන්නයි කියලා කොහොමවත් දුකක් හටගන්නේ. ඒ ටික ඔක්කොමත් දුක හැටි වෙන ආකාරය Taman දන්නවා. ඒකෙන් තමයි නිදහස් වෙන්න පුළුවන්. එනිසා අපි ඇසට රූපයක් දැකලා අපි ඒක හඳුනා ගන්නකොට හඳුනා ගන්න ඇසින් නෙවෙයි අපි මනසින්. ඒක ඇසින් දැකපු රූපය හඳුනා ගන්නකොට ඒ රූපයත් නිරුද්ධ වෙලා ඇසත් නිරුද්ධ වෙලා චක්කු විඥානයත් නිරුද්ධ වෙලා. කනට ශබ්දයක් අහලා ශබ්දේ තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ සෝත විඥානයෙන් නෙවෙයි මනෝ විඥානයෙන්. ඒ මනෝ විඥානයෙන් ඒක තේරුම් ගන්නකොට කනත් නිරුද්ධ වෙලා ශබ්දයත් නිරුද්ධ වෙලා සෝත විඥානයත් නිරුද්ධ වෙලා. අනිත් ඉන්ද්‍රියනොත් එහෙමයි. එතකොට අපි යම් කිසි දෙයක් තේරුම් ගන්නව නම් ඇසින් රූපයක් දැකලා, කනෙන් ශබ්දයක් අහලා, නාසයෙන් ගඳ සුවඳක් විඳලා, දිවෙන් රසයක් විඳලා, ශරීරයට පහසක් ලැබිලා අපි යමක් හඳුනා ගන්නව නම් තේරුම් ගන්නව නම් තේරුම් ගන්නේ මොහොකින්ද? තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන් සිටින්. අන්නේ මනෝවිඥාණයත් අනිත්‍යයි. ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙන යථාර්ථයක් මේ තියෙන්නේ. පින්නතුනි මෙන්න මේක අපි දැක්කොත් මෙන්න මේ යථාර්ථය අපේ ජීවිතයේ සම්පූර්ණම අවබෝධ කරගන්න අපි මුළු ජීවිතයම කැප කරනවා. මෙන්න මේ ධර්මයේ දා බුදුහාමුදුර ලෝකෙට දේශනා කරනකොට මේ ධර්මයට අහන්නට හේතු සම්පatti මිච්ඡය ඇතැමිට හෙට දවසේ රජකම ගන්න රාජාභිෂේකයේ තිබිදී ඔක්කොම අත්හැරලා අදවිලම හනුණා. හෙට දවසේ රැකියාවක් ගන්න හිටපු කෙනා රැකියාව කියලා මහනුණා. කෙට ඇතැම් විට ලොකු ගයක් හදලා ගුහ ප්‍රවේශ මංගල්‍යය තිබෙද්දී ඒක අත්හැරලා අදවිල මහනුණා. ඇයි ඒ වෙන කිසිම දෙයකින් දුක නිදහස් වෙන්න බෑ. දුක නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ මේ දර්ශනයට આવොත් විතරයි. ඒ දර්ශනය මුලින් අසහා දැනගන්න ඕනේ. ඒකට කියන සුතමේ ඥානය කියලා. අහගත්තට විතරක් බෑ. අහගත්තු එක නිතර නිතරම මෙන්න මේ යථාර්ථය ලෝකේ තියෙන්නේ කියලා ඒක හිතන්නට ඕන. ඒ හිතන එකට කියනවා චින්තාමය ප්‍රඥා කියලා. අන්නේ චින්තාමය ප්‍රඥාවත් තවත් ස්ථාවර කරගන්න අපි මොකද කරන්න ඕන? භාවනා කරන්නට ඕන. හිත සමාධිමත් කර කර මෙන්න මේ යථාර්ථය මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්නට ඕන. ඒ මෙනෙහි කරන්න කරන්න මොකද වෙන්නේ? අපට අර රූපයක් දැකලා ඒ රූපය දැකලා තේරුම් ගන්න අවස්ථාව අතරේ තියෙන පරතරය ටිකෙන් ටික අඩු වෙලා ඉක්මනටම මේක තේරුම් ගන්නට මනස උරු වෙනවා. අවසානයේදී අපි මොකද්ද දෙයක් දකින්නකොටම අපි බාහිර රූපය නෙවෙයි බලන්නේ මේ පැත්ත බලන්න. සාමාන්‍ය ධර්මයේ දන්නේ නැති කෙනා කෙනෙක් බණිනකොට බණින කෙනා දිහා බලන්නේ. Taman dannawa baninakota mara muladi maitri wadala mul tika taman adu karagena thiyena anith tikeedi baninakota ma dannawa baahirin bænumawa nevey taman gema manasin hada gattu deyak kiyala dakena. Nitharama taman ge abhyantare patta balana. Api nikan sarala udaharanayak kiyenawa singhayekuta galak gahan ekai ballekuta galak gahan ekai wenasa neida? බල්ලෙකුට ගලක් ගැහුවා මොකද වෙන්නේ? ඔව් බල්ල කරන්නේ මොකද්ද? බල්ල ඒ ගල දිහා බලන්නේ ගල හපා කනවා. සිංහයෙකුට ගලක් ගැහුවොත් මොකද වෙන්නේ? සිංහයා බලන්නේ ගල කොහෙන්ද ආවේ කියලා. එතකොට සිංහයා බුද්ධිමත් සතෙක් විදිහට සලකනවා. එතකොට අපට ඇහැට රූපයක් දැකලා රාගයක් ద్వේෂයක් ඇති වෙච්ච ගමම්ම අනුවන කෙනා බලන රූපය දිහා හොඳට බලනවා. කවුද මට බැන්නේ කියලා හොඳට බලනවා. බුද්ධිමත් කෙනා බලන්නේ මොකද්ද? මේක කණෙන් අහනකොට ඇසෙන් දකින්න නිරුද්ධ වෙලා මනස පැත්තෙන් මේක ඇතුනේ. මේ ඇස රූපය චක්කු විඥානේ නිරුද්ධ වෙලා කන සෝතය සෝත විඥානේ නිරුද්ධ වෙලා කියලා අභ්‍යන්තරේ බලන. බලනකොටම බාහිරට නැඹුරු වෙන්නේ නැහැ. ਉਹ අභ්‍යන්තරයෙන්ම අනිත්‍යතාවය දකිනවා. මෙන්න මේක තමයි කෙලෙස් වලින් හිත මුදව ගන්න ඉහිරම ටෙක්නික් එක විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා ඒකාතකයෙන් අපට පංචශීලයෙන් යම්කිසි විදිහකට පාලනය කරන්න පුළුවන්. ඊට පස්සේ මෛත්‍රී භාවනාවෙන් කිසියම් විදිහකට පාලනය කරන්න පුළුවන්. සතර අගතියට නොගිහිලා යම්කිසි පාලනයක් කරන්න පුළුවන්. එහෙම ගිහිල්ලා ඉහළම ක්‍රමය මොකද්ද? මෙන්න මේ දර්ශනෙට එන එක. මෙන්න මේ දර්ශනය අවබෝධ කර ගැනීම තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නවා කියලා කියන්නේ. මේ දර්ශනේ වැඩිම තමයි ස්කන්ධ පංචකය නැත්නම් ආයතන ධාතු නාම රූප සමුදේය වශයෙන් බලන කියලා කියන්නේ. මෙන්න මේක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියලා කියන්නේ. මේ බලන්න මොකද්ද වෙන්නේ? අපි බාහිරට නැඹුරු වෙන ගතිය එන්නේ නැම අඩු වෙනවා. බාහිර රූපේ නිදහස් වෙනවා. බාහිර රූපේ නිදහස් වෙලා අභ්‍යන්තර විඥානෙත් නිදහස් වෙනවා. විඥානේ තනිතතාවය බලනවා. සමස්ත ජීවිතයම කියන්නේ මේ වර්තමානයේ සිටවිල්ලක් විතරයි. ඒ සිටවිල්ල හට ගන්නවා නිරුද්ධ වෙනවා කියලා දකිනවා. දැන් මේක අසා දැනගත්තා කියලා ගෙදර වැඩවුල් කරගන්නේ නැහැ. මේක ඔක්කොම දාලා ඇවිල්ලා මහාන වෙනව නෙමෙයි මේ කියන්නේ. මේක තමයි යථාර්ථය කියලා තීරණ අරගෙන ජීවිතේ හැම දෙයක්ම කරන්නේ මෙන්න මේ ඉලක්කයට යන්න. දරුවට එක හැදුවත් හදන්නේ මේ දර්ශනෙට යන්න බලාගෙන. ඒ දරුවන්ගේ නිදහස් වෙලා මේ දර්ශනේ ප්‍රැක්ටිස් කරන තැන උපරිම බලන්නේ. දරුවෝ ටික හදද්දිම මේ ප්‍රැක්ටිස් එකයි ඉන්නේ. මොකද දන්නව දරුවන්ගෙන් නෙවෙයි අවසාන සැපත තමයි තියෙන්නේ කියලා. දරුවෝ කොච්චර ආදරෙන් හැදුවත් මොකද වෙන්නේ අන්තිමට? දරුවෝ ටික කාට හරි බාර දෙන්න වෙන. තමන්ට හැමදාම දරුවෝ තමන් ළඟ තියාගන්න බෑ. දැන් දුවක් එහෙම ගත්තොත් දුව බොහොම ආදරෙන් හදාගන්නවනේ නේ. පහු වෙනකොට ඉතින් දරුවෝ කාට හරි බාර දෙනවා. බාර දෙන පරක් වුණා තියෙන සල්ලි ටිකක් දෙය පරක් එක්ක හරිය දරුවා බාර දෙනවා. ඒක තමයි යථාර්ථය. දැන් ගියක් හොඳට හැදෙනවා. දැන් උඩ තටුව මෙහෙම හොඳට තියෙනවා. ඉතින් තව ටික කලක් යනකොට වයස යනකොට ශාන් මහත්තයා ඉතින් උඩට එන අමාරුයි. පල්ලෙහාම කාමරෙ ඉතින් ඇඳ තියාගන්න. තමන්ම හදපු ගේ තමන්ම සල්ලි දෙලගත්තු ගේ උඩට එන්න බැරි වෙනවා. ඉතින් මේක තමයි යථාර්ථය. දැන් අපේ ශරීරය ලස්සනට තියාගන්නවා කියලා අපි හිතාගෙන ඉන්නවා. මේ ශරීරෙම ටිකෙන් ටික දුර්වල වෙලා කෑලි අඩු වෙලා අලුත් කෑලි දාන්න වෙනවා. මේක Tamanṭama වාරු කරගන්න බැරි වෙනවා. ඉතින් මේ අපි බලන්න බාහිර දේවල් ගැන විශ්වාසය තියාගෙන හිටියොත් අන්තිමට මොකද වෙන්නේ? අපට අන්තිමට දුක් වෙන වෙන්නේ. අන්න ඒ දේවල් පරිහරණය කරන ගමන් තමයි දක්ෂ වෙන්නට ඕනේ මෙන්න මේ ප්‍රඥාවට ළඟා වෙන්න. අන්නේ ප්‍රඥාවට ළඟා වෙන්න තමයි අපි ජීවිතයේ රැකිරක්ෂා කරන්නේ, ඉගෙන ගන්න, මේ ගේ දොර ලස්සනට තියාගන්න, මේ හැමදේම කරන්නේ මෙන්න මේ යථාර්ථයට ළඟා වෙන්න ඕන කියන පරමාර්ථය තු. මේක තමයි තමන්ගේ සීනේ. අනිත් දේවල් ඔක්කොම තමන්ගේ සාමාන්‍ය ජීවිතේ පවත්වා ගන්න විතරයි ඔහු පාවිච්චි කරන්නේ. එනිසා ඔහුගේ සිහිනේ වෙන්නේ මෙන්න මේ ජීවිත යථාර්ථයට ළඟා වෙන්න. අන්න ඒ ජීවිත යථාර්ථයට ළඟා වෙලා ජීවිතයේ සියලු දුක් පීඩාවලින් නිදහස් වෙනටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. එනිසා ඒ දහමෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි උත්සාහ ගනිමු. ඉතින් මේ පින්වන්ත පිරිස අද මේ අලුත් නිවසේ ලොකු පින්කමක් සිදු කරපු අවස්ථාව. ඉතින් අද මේ ගෙදර පන්සලක් වගේ. ඉතින් තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට මේක තමයි ලොකුම සැලකිල්ල. චාන් මහත්තයා නිරසුනවන තමන්ගේ නැන්දල මාමලාට, අයියලා කලාට, නංගිල මල්ලිලාට මේ කාටත් ලොකු දානයක් මේ දුන්නේ. අපි බොහෝ විට දානය කියලා හිතාගෙන කෑම ටිකක් දෙන එක නේද? කෑම ටිකක් දුන්නොත් ඉතින් අද දෙනවා. ඉතින් හෙට දවසේ ආයි කෑමක් දෙන්න වෙනවනේ. ඔව්, හෙට වෙනකොට ඒක ශක්තිය වරයි. ඇඳුමක් දුන්නොත් අවුරුද්දකින් පස්සේ ඉතින් ඇඳුම ඉවරයිනේ. නමුත් මේ ඔබ දුන්නේ ධර්ම දානය. මේක මේ ආත්මෙ විතරක් නෙවෙයි, ඇතැමිට මේ අදහපු බණෙන්, මේ දිනු කරගත්තු කුසලයෙන්, මේ නැන්දලා ලොකු අම්මල ඇතැමිට යන්න හිටිය දිවි ලෝකෙටත් වඩා ඉහළ දිවි ලෝකෙට යන්නට ඇතැමිට අද පින්දහම් කරගන්න ඇතිනේ. ඉතින් ඒක තමන්ගේ ජීවිතෙන් ලබාගත්තු ලොකු භාග්‍යයක් උඩ සලකන්න. ඉතින් මේ නිවෙස්වල වටිනාකම වැඩි වෙන්නේ මේ නිවසේ යටමිඳගෙන මේ වගේ පින්කම් කරනකොට අපි. එනිසා නිවසක වටිනාකම වැඩි වෙන නම් ඒ නිවස තුල ඉඳගෙන පින්කම් කරන්නට ඕන. ඒ නිවස තුල තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට පින්කම් කරන්නට පහසුකම් සලසා දෙන්නට ඕන. මම හිතන්නේ වැදගත් යුතුකම තමයි මේ දෙපළ මේ සිද්ධ කරන්නේ. ඉතින් බොහොම වෙහෙස මාසයෙන් හරියම්බ කළ නිදි වරාගෙන ඒ උපයපු ධනය මේ ගෙවල් දොරවල් හදලා පින්කම් කරනවා, තමන්ගේ ඥාතීන් සලකනවා. ඥාතීන්ගේ ලෙඩ දුක් වලට පිහිට වෙනවා විතරක් නෙවෙයි අයගේ මානසික දුක් පීඩා වලින් ඒ කටිය දුරු කරලන්නටත් මෙයා ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරනවා. ඉතින් ඒ ගැන හිතලා ඔබ දෙපළට හුඟා සතුටට පත් වෙන්න පුළුවන්. අද දින මේ ඉතාම ලස්සන පින්කමක් සිදු කරපු අවස්ථාව, සම්බුද්ධ පූජා පැවැත්තුවා, පංචශීලයේ සමාදන් වුණා, භාවනා කළා, ධර්ම ශ්‍රවණය කළා. මේ සියලුම ආකාරයෙන් රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ටත් ඥාතීන්ටත් අනුමෝදන් කරමු. මීට වසර 4කට කලින් මියගිය ආදරණීය මෑණියන් අබේරත්න මාතාව ජෙස්මින් අබේරත්න මෑණියන් ඇතුළු ඔබ නැමින් මියගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම්, ඒ වගේම චන්ද්‍රආද සිල්වා, ඒ නානක්කාර මහත්මයා, අපේ ශාන් මහත්මයාගේ ආදරණීය පියතුමා ඇතුළු ඒ මියගේ ඥාතිහු දොමේ පින දැක සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියනුත් අනුමෝදන්ව මේ පිනතුන් හැම දෙනාටම දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. පින්තුන දහම් කරුණු එහෙම තවහන්න එහෙම තියනවද ගැටලු එහෙම? එහෙනම් හොඳයි අපි මෙතනින් අද ආගමික කටයුතු ටික නිමාවටපත් කරමු. ඊමා ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්ම වල බලයෙන් පිනතුන හැම දිනට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සරසේවා. ජීවත්වන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වනට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිතං සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛම් භයම් පන්තාච නිබ්භයම් සෝකම් පන්තාච නිස්සෝකම් හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. දැයි හැම දෙනාටම තෙරුවන් සරණයි.